ආරබත නික්කමත යොංජත බුද්ධ සාසනේ දුනාත මච්චුනෝ සේනං නලාකාරං ව කුංජරෝ යෝයිමස්මින් ධම්ම විනයේ අප්‍රමත්තෝ වේස්තති පහාය ජාති සංසාරං දුක්ඛ සන්තං හරෙස්සති. ගෞරවනීය හඳුන් වහන්සේලගෙන අවසරයි. අදත් අප සිදු කරන සංසරණ නැන කෙරෙන දහම් සාකච්ඡාව ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අද අපි 8 වෙනි සාකච්ඡාව විදිහට සතිපට්ඨානය කියන මාතෘකාවයි සාකච්ඡා කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල සිහිය පිහිටුවීම නැත්නම් සතිපට්ඨානයට විශේෂ ස්ථානයක් හිමි වෙනවා. ධර්මයේ අවස්ථා ගානකදී බුදුහාඳුරෝ මේ කාරණය අවධාරණය කළා තියෙනවා. දේශනා රාශියක් මේ සඳහා වෙන් වෙලා තියෙනවා. විශේෂයෙන් අද අපි මේ දේශනාව සඳහා මාතෘකා වශයෙන් තේමා කරගත්තේ මහා සතිපට්ඨාන සූත්‍රයත්, විභංග සූත්‍රයත්, ආනාපානසති සූත්‍රයත් කියන මේ සූත්‍ර ටික. සතිපට්ඨානය කියන එක කෙටියෙන් ගත්තොතින් සිහිය පිහිටුවීම නැත්තම් සිත කය දෙක ගැන සිහියෙන් ඉඳීම. තවත් ඉස්සරහට ගත්තොතින් අපේ කය ගැන, වේදනා ගැන, සිත ගැන, සිතිවිලි ගැන අවධානයෙන් ඉන්න එක. මේ කාරණා හතරත් එක්ක එකතකින් වර්තමානය තුළ ඉන්නවා. ඉන්න ගමන් වර්තමානයට හිත පිහිටලා ඒ හතරට පාදක වෙච්ච අතීත හේතු ටික සිහි කරලා ඒ හේතුවල ඇතිවීම නැතිවීම බලන එක තමයි සතිපට්ඨාන භාවනාවෙන් කරන්නේ. මේක තමයි අපි ප්‍රසන්ට් මොමන්ට් එකේ ඉන්නවා කියලා කියන්නේ. හැබැයි එතෙන්දී අද අප කතා කරන එක නෙවෙයි වර්තමාන මොහොතේ ඉන්නවා කියලා කියන්නේ. අද අපි බොහෝ විට වර්තමානයේ ඉන්නවා කියන්නේ මේ බාහිර වටපිටාවක් අප ළඟ තියෙනවා. අන්න ඒ තුළ විරාගීව නැත්තම් මැදහත් වෙන එක තමයි සාමාන්‍ය ලෝකයේ සතිපට්ඨානය මයින්ඩ්ෆුල්නස් එක කියලා සැලකන්නේ. නමුත් බුදුදහමේට වඩා ගැඹුරකට යනවා. සතිපට්ඨානය කියලත් එකක් තියෙනවා, සතිපට්ඨාන භාවනාව කියලත් එකක් තියෙනවා. සතිපට්ඨානය කියලා ඒකට කියන්නේ මේ කියන්නේ ආයුණ රක්ෂණ කියලා. කාය වේදනා චිත්ත ධම්ම කියන හතර අල්ලගන්න එක. ඒක හරියට ගොයම් කපන කෙනෙක් එකාතිකින් ගොයම් ටික අල්ලගන්නවා වගේ. අන්නේ වර්තමානයේ තුල මේ හතරෙහි සිට පිහිටුවලා ඊට පස්සේ ඡේදන ලක්ෂණ කියලා එකක් තියෙනවා. මේ හතරට පාදක වෙච්ච අතීත හේතු ටික නොනින් බලන එක. ඒකට තමයි සතිපට්ඨාන භාවනාව නැත්නම් විපස්සනාව නැත්නම් පඤ්ඤා භාවනාව කියලා කියන්නේ. එතකොට කෙටියෙන් ගත්තොතින් මේ සතිපට්ඨානය වඩන්න ඕන දුකෙන් නිදහස් වීම සඳහා. දුක කියලා කියන්නේ මොකද්ද? මේ වර්තමානයේ අපේ ඇස් දෙක ඉදිරිපිට යමක් පේනකොට අපි හිතන්නේ මේක මේ මොහොතේ ඉදිරියේ තියෙන දේ ඒ විදිහටම අපට පේනවා කියලා. එතකොට ඉදිරිපස්ස තියෙන රූපය අපට ඇහැට වර්තමාන මොහොතේ ස්පර්ශයේ සිද වෙනවා. ඇහැට රූපය කණ්ඩායම් වෙනවා. ඒක අතීත කර්ම විපාකයක් විදිහට වර්තමානයේ ප්‍රතිඵලයක් විදිහට අපට ඒක ලැබෙනවා. හැබැයි ලක්ෂණය තමයි එතෙන්දී ඒ රූප ශබ්ද ආදී ඊටාම ප්‍රාථමික මට්ටම විතරයි අපට අවබෝධය ලැබෙන්නේ. ඒක සම්පූර්ණව තේරුම් ගන්න අවස්ථාව කියන්නේ ඒ වර්තමාන කර්ම විපාකයේ නිරුද්ධ වෙච්ච තැනක ඒ කර්මය මනංච පටිච්ච ධම්මේ චුප්පඤ්ඤති මනෝවිඥානං කියන අවස්ථාව තමයි ඇත්තටම අපි ලෝකයේ තේරුම් ගන්න අවස්ථාව. අනේ තේරුම් ගන්න අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි අඥානචර්ය කියන අවස්ථාව. අනිත් එක ඥානචර්ය කියන අවස්ථාව. ඇහැට රූපයේ පතිත වෙන අවස්ථාවට කියනවා අපි විඤ්ඤාණචර්ය කියලා. අතීත කර්මයක ලැබෙන වර්තමාන විපාකය. ඒක විඤ්ඤාණචර්ය. ඒක සැපක් දුකක්වත් නෙවෙයි. කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. ඒක පිනක්වත් පවක්වත් නෙවෙයි. ඒක විපාක මාත්‍රයක් විතරයි. කයිටි අංගිසි වේදනාවක් වෙනවා. නමුත් ඒ වේදනාවක් තේරුම් ගන්නේ මනෝ විඥානය. අනේ මුල් අවස්ථාවට කියනවා විඥාන්චරය කියලා. ඒ මුල් අවස්ථාව නිරුද්ධ වෙච්ච බව නොදැනගෙන අවිද්‍යාසංගතව බාහිරට නැඹුරු නොවතින් අපි මේ වර්තමානයේම පේන එකේ බාහිරම දකින්නේ කියලා. හරියට අර පිඟානක කැම ටිකක් කනකොට දිවට රස දැනෙනකොට ඒ රස දැනෙන්නේ පිඟානේ තියෙන කැමේ කියලා හිතනවා වගේ. අපේ මේ ඉදිරිපස තියෙන දේවල් හරියට පිඟානේ තියෙන කැම වගේ. අපි ඒක තේරුම් ගන්නවා කියන එක හරියට හටේ තියෙන කැම ටිකක්. එතකොට ඉදිරිපස පේන දේ හරියට අර තමන්ගේ කටට එන කලින් තිබිච්ච කැම ටිකක් ගන්න. අපි හිතාගෙන ඉන්න දේ. ඇත්තටම අපි රස විඳිනවා කියන්නේ මේ මොහොතේ කටේ තියෙන එක. කටේ තියෙන එක කියලා කියන්නේ මොකද්ද? අපි යමක් තේරුම් ගන්න අවස්ථාව කියලා කියන්නේ මනංච පටිච්ච ධම්මේ දුක්ඛදී මනෝවිඥාන කියන අවස්ථාව. එතකොට සම්පූර්ණ දුක නිදහසීම කියන්නේ මේක. අපට විඥාන චර්යාවෙන් ලැබෙන අත්දැකීමෙන් අපි අඥාන චර්යාවට ඇතුළට ගිහිල්ලා අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥානං කියන පටිච්චසමුප්පාද චක්‍රය යනකොට අපි ඉන්නේ බාහිර ලෝකේ ඉන්නේ. බාහිර ලෝකේ මගේ කරගෙන ඉන්නේ අපි. බාහිර ලෝකේ මගේ කරගෙන ඉන්නවායි කියලා කියන්නේ ජරා මරණත් එක්ක ඉන්නේ. ඒක තමයි කැමති විදිහට නොබවදිනකොට ඒ සියලු දුක් ඒ තමයි වෙන්නේ සිද්ධ වෙනවා. තමන් කැමති වුණත් අකමැති වුණත් ඒකයි යථාර්ථය. එතකොට ඥානචර්යය කියලා කියන්නේ මොකද්ද? ඇහැට රූපය දකිනකොටම අපි දක්ෂ වෙනවා සතිපට්ඨාන ඉන්නවා නම් මේ තමන් තේරුම් ගන්නේ මනෝවිඥානික කියන අවස්ථාව සහ ඒ මනසත් අතීතයෙන් වර්තමානට අපේවත් නෙවෙයි මෙතනම හේතු වෙදි කල්ලි හටගෙන මෙතනම නිරුද්ධ වෙනවා කියන කාරණය. එතනම තත්ත්වගත විපස්සතිය කියලා කියන්නේ ඒක. සතිපට්ඨානය කියලා සම්පූර්ණම කියන්නේ මොකද්ද? ඇහැට රූපයක් දැකලා ඒක තේරුම් ගන්න අවස්ථාව දක්වා යන අවස්ථාවේදී සිදුවෙන මුලාවට ගත වෙන කාලය ටිකෙන් ටික අඩු කිරීම තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. සතිපට්ඨානය පුහුණු කරනවා කියන්නේ ඇහැට රූපයක් දැකලා ඒක තේරුම් ගන්න යථාර්ථයේ අවස්ථාව වන විට කොච්චර කාලයක් දීර්ඝ කාලයක් ගත වෙනවද? අන්නේ කාල පරාසය අඩු කිරීමට භාවිත කරන ක්‍රමවේදය ටෙක්නික් එක තමයි සතිපට්ඨාන කියලා කියන්නේ. මේක ඉහළට දිනු කරලා බොච්චර මට්ටමට දිනු වෙනවද කිව්වොත් ඇහැට රූපයක් දැකලා කොයිතරම් සිහින් ඉනවද කියලා කියතොත් ඒ ඇහැට දකින රූපය අනිෂ්ඨ රූපයක් නැත්නම් පිළිකුල් රූපයක් තමන්ට ඕනනම් නොපිළිකුල් විදියට හෝ උපේක්ෂා මට්ටමට හෝ මෙනෙහි කරන මට්ටමට තමන්ගේ සංඥාව තමන්ගේ ප්‍රසෙප්ෂන් එක වෙනස් කරන මට්ටමටම මේ සතිපට්ඨානය අපි දිනු කරනවා. සාමාන්‍ය කෙනෙක් බාහිර ප්‍රිය දෙකක් දිහා දැකලා ඒකට රාගයක් ඇති වෙලා ඒකේ පස්සේ හුඟක් දුර යන ලෝකෙක අනිෂ්ඨ රූපයක් දැකලා ඒකට ද්වේෂයක් හටගෙන ඇතැමිට ප්‍රාණඝාතය වගේ දෙයක් කරන ලෝකෙක අපි ඒ බාහිර අනිෂ්ඨ අසුබ දෙය වර්තමානයේ තුල උපරිම සිහින් මෙනෙහි කරන විතරක් නෙවෙයි ඒක අනිත් පැත්තට හරවන වට්ටමටවත් රහතන් වහන්සේ දිනු වෙලදී සමස්ත බුදුදහම කියන්නේ සතිපට්ඨාන කියන එක. දුකෙන් නිදහස් වෙන මාවතේ ප්‍රධානතම අනුශාසන සතිපට්ඨානය. අපි බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා ඇත්තටම අපි කියනවා නම් අපි කියන්නේ මෙන්න මේක පිළිසරණ කරගන්නවා කියන එක. මෙන්න මේක විශ්වාස කරනවා කියන එක. අපි ඇත්තටම බුදුහාඳුරට ගරු කරනවා කියලා කියන්නේ ධර්මයේ සාක්ෂාත් බව පිළිගන්නවා කියලා කියන්නේ සංගරත්නයේ සුබටි පන්නකාදී ගුණ අපි පිළිගන්නවා කියලා කියන්නේ මෙන්න මේ පුහුණුව අපි පිළිගන්නවා කියන එක. සමස්තයම සසර දුකෙන්ම මේ මොහොතේ තියෙන දුකෙන්ම නිදහස් වීම කියලා කියන්නේ මෙන්න මෙතෙන්ට හිත සබන අවස්ථාව. වෙනත් විදිහකින් කියනවා නම් ඇහැට රූපයක් පතිදන අවස්ථාවේ හටගන්න විපාක මට්ටමේ ස්කන්ධ ටික නිරුද්ධ වුණාට පස්සේ ඒ නිරුද්ධ වෙච්ච දේ ගැන හිතන ස්කන්ධ හතරකින් අපි හිතන්නේ වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ හතරෙන් ඒ හිතන මට්ටමට අවස්ථාවට හිත සබා ගැනීම තමයි සතිපට්ඨානයේ ප්‍රතිඵලය කියලා කියන්නේ. සමස්ත සතිපට්ඨානය කියන්නේ පංචස්කන්ධයේ පිරිසිදුන දැන ගැනීම. රූප වේදනා සංඥා සංඛාර ආදී මේ ස්කන්ධ හතර පිරිසිදුන දැනගන්නයි සතිපට්ඨානයේ තියෙන්නේ. තවත් ඉඳගෙන කියනවා නම් සතර ආහාරයේ පිරිසිදුන දැනගන්නයි සතිපට්ඨානයේ තියෙන්නේ. මොනවද? කබලින් ආහාරයේ පස්සාහාරයේ විඥානාහාරයේ මනෝ සංචේතනාහාරය වෙනස් විදිහකින් කියනවා නම් සතර සතිපට්ඨානයේ තියෙන්නේ සතර විපල්ලාස දුරු කරන්න. අසුභේ සුභ සංඥාව දුරු කරන්න. දුක්ඛේ සුඛ සංඥාව දුරු කරන්න. අනිච්චේ නිච්ච සංඥාව දුරු කරන්න. අනත්තේ අත් සංඥාව දුරු කරන්න. වෙනස් විදිහකින් කියනවා නම් සතර සතිපට්ඨානයේ තියෙන්නේ නාම රූප පිළිසින දැනගන්න. තමයි දෙවි කියනවා නම් මුලින් කියපු විදිහට ස්කන්ධ පංචකය සැබෑලෙසම අවබෝධ කරගන්න කායanusasana වඩනකොට මොන ස්කන්ධෙද ප්‍රකට වෙන්නේ? රූප ස්කන්ධය ප්‍රකට වෙනවා. වේදනanusasana වඩනකොට වේදනා ස්කන්ධය ප්‍රකට වෙනවා. චිත්තanusasana වඩනකොට විඥාන ස්කන්ධය ප්‍රකට කර ගන්නවා. ධම්මානුපස්සනාව වඩනකොට සංඥා සංඛාර කියන ස්කන්ධ දෙක ප්‍රකට කර ගන්නවා. කබලින්ක ආහාරයේ පිරිසිදු දැන ගන්න තමයි අපි කායනුපස්සනාව වඩන්නේ. පස්සාහාරය ප්‍රකට කර ගන්නයි වේදනුපස්සනාව වඩන්නේ. විඥානාහාරය ප්‍රකට කර ගන්නයි චිත්තානුපස්සනාව. මනෝ සංචේතනහරය ප්‍රකට කරගන්නයි ධම්මානුපස්සනාව. හොඳයි, මෙන්න මේකත් එක්ක අපි ඉදිරියට යමු. බුදුහාඳුරෝ නිතර තමගේ ශ්‍රාවකයන්ට අනුශාසනා කරේ. විශේෂයෙන් සකුණග්ගිය සූත්‍රයේදී සඳහන් කරනවා ගෝචරේ වික්ඛවේ චරත සකේ පෙත්තිකේ විසේ. මහණෙනි, තමන්ගේ පියාගේ ගෝචර විසේ හැසිරෙන කියලා. අපට අපේ පියා තමයි බුදුරජාණන් වහන්සේ. අන්නේ බුදුරජාණන් වහන්සේගේ ගෝචර භූමියේ ගොදුරු බිම වාසය කිරීම තමයි සතිපට්ඨාන කියලා කියන්නේ. අන්නේ සතිපට්ඨානය තුල ඉන්නවා නම් අපට අනුදුරක් වෙන්නේ නැහැ. සතිපට්ඨානයෙන් පොඩ්ඩක් හරි අයින් වුණොත් අපට බාහිර රැගෙන දුක් විඳින්න වෙනවා. මාරයට හුණවනවා. මාරයෙන් බේරෙන්න තියෙන සුරක්ෂිත භූමිය තමයි සතිපට්ඨාන කියලා කියන්නේ. මෙන්න මේ විදිහට කරුණ වල ඉදිරියට යද්දී අපි පළවෙනි පිටුවේ ටිකයි ඔයි විපල්ලාස ටික සඳහන් කරේ. දෙවෙනි පිටුව වන විට සඳහන් වෙනවා මේක දේශනා කරන්න හේතු වෙච්ච ප්‍රධානතම ස්ථානය දැක්වෙනවා. ඒ කොහෙද? කුරුරට. කම්මාස ධම කියන නියම් ගමේදී තමයි කුරුබැස්සයන්ට මේක දේශනා කළේ. සූත්‍රයේ ආරම්භයේදීම මේකේ ප්‍රතිඵල ගැන කියනවා. ඒකායන වයන් වික්ඛවේ මග්ගෝ සත්තහන විසුද්ධිය ශෝක පරිද්දවන සමතික්කමාය දුක්ඛ දෝමනස්සන අත්ංගමාය ඥාය සදිගමාය නිබ්බානස සති කිරියාය යදිනං චත්තාරෝ සතිපට්ඨානකි. සත්‍යංගේ පිරිසුදු භාවය සඳහා ශෝක පරිද්දවයන්ගෙන් දුරවීම සඳහා දුක්ඛ දෝමනස්යන් ඉක්මවීම සඳහා ඥාය සදිගමාය. මේ ඥාය කියන පදේ හරි වැදගත්. ඥාන සදිගමය කියන එක බොහෝ අය විස්තර කරන්නේ ඥාන ලැබීම සඳහා කියලා. හැබැයි ඊටත් වඩා ගැඹුරට කියලා බලනකොට මේක තමයි මේ ඥාය කියලා බුදුදහමේ නිතර විස්තර කරන්නේ අරියෝ ඥායෝ කියලා කියනවා පටිසම්පාදය. අනේ පටිසම්පාදය මනරින් අවබෝධ කර ගැනීම සඳහායි මේක මේ කරන්නේ. සුතමේ ඥානෙන් අසා දැනගත්තු පටිසම්පාද ඥාය පදාත්ම ප්‍රකට කරගන්න ආර්ය න්‍යාය ප්‍රකට කරගන්න. ඒකේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියන දුකේ හට ගැනීමත් අවිද්‍යාවන් යත්තේම අශේෂ විරාග නිරෝධ සංඛාර නිරෝධෝ කියන දුක නිරෝධය පරිසම්පාද නිදහස් වීම කියන මෙන්න මේ දෙපැත්ත මනාව සාක්ෂාත් කරගන්නත් අප සතිපට්ඨානෙ වඩනවා. ඒ වගේම නිබ්බානස්ස සතික්‍රියාවයි නිවන සාක්ෂාත් කිරීම සඳහා කියන මේ සියලු අභිමතාර්ථයන් සමරිමත් කරගන්න කියන දේ තමයි. එතකොට මේක සාමාන්‍යයෙන් ආනාපාන සතියෙන් ආරම්භ කරන මේ සතිපට්ඨානය අපේ සියලුම කාර්ය, අපේ කය, සිත, සිතිවිලි, වේදනා මේ සියල්ල ගැනම උපරිම අවධානයෙන් සිහියෙන් ඉන්න තමයි මේක ફોકસ කරලා තියෙන්නේ. ඇත්තටම මේ මාතෘකාව කිව්ව ගමන් බොහෝ විට අපිට මේක මතක් වෙන්නේ මලගෙදරකදීනේ. මලගෙදරකදී ඇඬුව කඳුලෙන් ඉන්න වෙලාවේදී කියන එකක් වගේ තමයි අපිට මතක් වෙන්නේ. නමුත් ඇත්තටම මේක තමයි අපේ ශරීරයේ රුධිර සංසරණ පද්ධතිය වගේ වෙන්නට ඕන. මේක තමයි සජීවී ධර්ම කියලා කියන්නේ. ධර්මයේ සජීවීක නමාවට තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. හැම මොහොතක්ම එක තත්පරයක්වත් සතිපට්ඨානෙ නොවන විදියට, බහැර නොවන විදියට අපේ සමස්ත ජීවිතයම සකසා ගැනීම තමයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. මේක පිළිපදින පිළිපදින්න හිතේ කෙලෙස් වලින් දුර වෙන දුර වෙන්න අපිට තියෙන මානසික ගැටලු අඩු වෙනකොට, හිතේ සැනසීම වැඩි වෙනකොට තමයි තේරෙන්නේ බුදුහාමර අපට කොයිකනම් අනුකම්පාවෙන් මේ කාරණා දේශනා කළ තියෙදි කියලා. මේ දේශනාවෙහි මුලින්ම තියෙන කාරණයක් තමයි විශේෂ කාරණයක් දේශනා කරනවා. ආදිමේව විසෝදේහි කුසලේසු ධම්මේසු. ආරම්භයේදීම කුසල ධම්මී පිරිසුදු භාවය ඇති කර ගන්නට ඕන. ඊළඟට කියනවා කෝච ආදී කුසලානං ධම්මානං සීලංච සුවිසුද්ධම් දික්ඨින් උජුකා කියන කාරණය. ආරම්භයේදීම කුසල ධම්මී පිරිසුදු භාවය ඇති කර ගන්නට ඕන. කොහොමද කරන්නේ? සීලංච සුවිසුද්ධම් සීලය පිරිසුදු වෙන්නට ඕන. දෘෂ්ටිය දැක්ම ඍජු කර ගන්නට ඕන. ඒ කියන්නේ සම්මා දිට්ඨි පුරේජවන් කියපු විදිහට බුදුදහමේ විශේෂයෙන් නිවන් මාර්ග බාහිරට කිරීමේදී දර්ශනය මුලින්ම යන්නට ඕන. ඒක සුතමේ ඥානෙ විදිහට කියනවා, සත්‍ය ඥාන විදිහට කියනවා, සම්මා දිට්ඨි පුරේජවන් කියලා කියනවා. ඥානතෝහං වික්ඛවේ පස්සතෝ ආස්වානං කහං වදාමිනෝ අජානතෝනෝ අපස්සතෝ ආදි වශයෙන් කියනවා. දිට්ඨින් චනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියලා කියනවා. මේ බොහෝ තැන්වලදී මේ විෂන් එක විෂන් ඉස් ෆස්ට් දෙන් මිෂන් රයිට් අන්ඩර්ස්ටෑන්ඩින් ඉස් ද ෆෝරන්. එතකොට ඍජුවම මේ දැක්ම ඉස්සරහින් තියාගෙන තමයි මේ කියන්නේ. මොකද දැක්ම කියලා කියන්නේ මේ ඇහැට දකින රූපය බාහිර මේ මොහොතේ තියෙන දෙයයි කියලා හිතුවොත් තමන්ට දුක ඇති වෙනවා. මේකනේ මීට සල්ප මොහොතකට කලින් ඇසක් රූපයක් චක්කු විඥානයක් චක්කු සම්පස්සියක් රූප සංඥාවක් රූප සංකේතනාවක් නිරුද්ධ වෙච්ච තැනක ඒක නිරුද්ධ වෙලා මනෝ ධාතුවක් හටගෙන ඒ මනෝ ධාතුවක් නිරුද්ධ වෙලා මනෝ විඥාන ධාතුවක් හටගෙන නිරුද්ධ වෙලා අන්නේ නිරුද්ධ වෙච්ච තැනක මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥාන අවස්ථාවේ මේක දකින්නේ. දකින්කොට මේ ඒ දැකීම තේරුම් ගැනීමට පාදක වෙච්ච රූපය ඉතුරු නැතුවම නිරුද්ධ වෙලාය තියෙන්නේ කියලා මෙන්න මේ දැනුම ලබන්න සහ අන්නේ දැනුමට කැමිනීම දුකෙන් නිදහස් වීම කියන දැක්ම දර්ශනය සුතමේ ඥානය මුලින් තියාගෙනයි මේක පුහුණු කරන්නේ. බුදුදහමේ තියෙන ලක්ෂණය තමයි අවසාන ගමනාන්තය මුලින් කියලා තමයි පටන් ගන්න. මේක තමයි බුදුදහමේ ලක්ෂණය. යනකොට මග හොයාගෙන යන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පස්සේ බුදුරජාණන් වහන්සේලා. හොයාගෙන ගිහිල්ලා දුෂ්කරක්‍රියා කළේ වැරදිලා ආයි බලලා කල්ලා වැරදි ගිහිල්ලා පස්සේ තමයි අවසානයේ තමන්ගේ නිවැරදිමක් හොයාගන්නේ. එක්කෝ පස්සේ බුදුරජාණන් වහන්සේලා නැත්නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. පච්චේක බුද්ධ හෝ සම්මා සම්බුද්ධ. අපි සුතබුද්ධ. සුතබුද්ධ කියන්නේ මේක කලින් අහලා දැනගෙන හරියට මැප් එක බලාගෙන ඇඩ්‍රස් එක නැවිගේටර් එකට දාලා යන වෙලාව බලලා ට්‍රැෆික් බලලා ඔක්කොම අව ගමනාන්තයේ කාලය ඔක්කොම බලලා තමයි අපි වැඩේ පටන් ගන්නේ. අන්නේ නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ කාලේ ශ්‍රාවකයන් බුදුහාමුදුර වෙත පැවිදි වෙලා කමටහන් අරගෙන භාවනා කරන්න ගියාට පස්සේ ආයි මගදී ඉතුරු ටික හදාගෙන ඇවිල්ලා නැහැ. බුදුහාඳුරනේ මන් දැන් ප්‍රථම ධානයේ දෙවෙනි ධානයේ කොහොමද ලබන්නේ කියලා ඉතුරු ටික අහන්න ඇවිල්ලා නැහැ. බුදුහාඳුරේ මන් හතරවෙනි ධානයේ දැන් විදර්ශනා වඩන්නේ කොහොමද කියලා ඒක හොයාගෙන ඇවිල්ලා නැහැ. බුදුහාඳුරේ මන් සෝතාපන්නයි සකදාගාමි වෙන මොකද්ද කරන්න ඕනේ කියලා ආයි අහගෙන ඇවිල්ලා නැහැ. ආවනම් ආවේ එක්කෝ අමනුෂ්‍ය දෝෂයක් වගේ වෙන කරදරයක් ආපු වෙලාවකදී. නැත්තම් ප්‍රතිපාසුකම් වල ගැටලුවක් ඒ ප්‍රදේශවල ගැටලුවක් ඇති වෙච්ච වෙලාවදී ඇවිල්ලා තියෙනවා. ඇතැම් විට කලින් මේක අහගන්න නැතුව කලබලෙට ගිහපු අය හිටිය සමහර අය. එක්කෙනෙක් තමයි මේ ගිය හාමුදුරුවෝ. මේ ගිය හාමුදුරුවෝ දාසද්ද පිටපහට වැඩම කරනකොට ලස්සන අඹ වෙනක් දැක්කා. දැක ගමන් ආසිතුණු භාවනා කරන්න. බුදුහාමුදුරුවෝ උපස්ථාන කරමින් හිටියේ ඒ කාලේ උපස්ථායකව වාසින් හිටියේ මේ ගිය හාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ මේකේ තව ටිකක් ඉන්න කියලා නෑ බුදුහාම මට යන්න ඕන. හොඳ ලස්සන තැනක් දැක භාවනා කරන්න යන්න කියලා කියනවා. තුන් පාරක් නවත්තන්න බැලුවා. නැවතුනේ නැහැ කියලා. ගිහිල ටික කලක් ගියාට පස්සේ ආයෙ එන උනා හරියට ධර්මමාර්ගය අහගෙන ගියේනේ. ඊට පස්සේ මේකේ සූත්‍රයේ විස්තර කළා මොනවද මේ ධර්මමාර්ගය යන්න කලින් දස කතාවන් ඉගෙනෙන්නට ඕන, දෙවිස් කතාවන් ගැන වැළකෙන්නට ඕන, කල්‍යාණ මිත්‍රත්වයේ ආශ්‍රය කරන්න ඕන, මේ පරිසම්පාදයේ සහිත මේ දර්ශනය නිතර බලන්න ඕන. අන්නේ කරුණ ටික නැවත බුදුහාමගෙන් අහලත් ඉවරයි. අන්නේ නිසා මේකේ දර්ශනය කියන එක මුලින්ම ගමනාන්තයේ දක්වාම දැනගෙනම තමයි වැඩේ පටන් ගන්නේ. එතකොට දුක හටගන්නේ කොහොමද? දුක නිරුද්ධ කරන්නේ කොහොමද කියලා දැනගෙන අන්න ඒක දැකීම තමයි ditthi uluha කියලා කියන්නේ. සම්මා ditthi පුරේ ජවන් කියන්නේ ඒකයි. අන්න එතෙන්දී අන්ත දෙකකින් මිදෙනවා. මොකද අන්ත දෙක සාස්වත සහ උච්ඡේද කියන ඇත සහ නැත කියන අන්ත දෙකකින් මිදෙන්න ඕන. ඇසට රූපයක් සම්බන්ධ වෙන අවස්ථාවේදී සංඳ පංචයේ හට ගන්නවා. අන්නේ සමුදය දකින කෙනා නැත කියන අතේ යන්නේ. ස්කන්ධ පංචකයේ හටගෙන මේ හේතු ඇති කල්ලි හට ගන්න බව දකින කෙනා රූපයක් නැහැ කියන අතේ යන්නේ නැහැ. ඇයි උදන්නව සංඛ්‍යාවක් වෙනකොට මේ රූපය සජීව වෙනවා කියලා එක දන්නවා. ඒ නිසා රූපයවත් වේදනාවක් වෙන දෙයක් නැහැ කියන අතේ නාස්තික වාදයට යන්නේ නැහැ. උච්චේ අන්තයට යන්නේ නැහැ. හේතු ඇති කල්ලි හට ගන්නා වූ මේ ස්කන්ධ ටික හේතු නිරෝධයෙන් නිරෝධය දකින කෙනා. මේක දිගටම කියන දෙයක් නෙවෙයි. හේතු නිරෝධයෙන් ඉතුරු නැතුවම නිරෝධය දකින කෙනා. ඒක නා ඇත කියන අන්තයට යන්නේ නැහැ. මේක දිගටම තියෙනවා කියලා සාංශක අන්තයට යන්නේ නැහැ. මෙන්න මේ ඇත සහ නැත කියන අන්ත දෙකම එක විට දුරවන එකම දර්ශනය තමයි පරිසම්පාදයේ ආරේ න්‍යාය ඉදම් පච්චතාවය කියලා කියන්නේ. ඉති ඉමස්මින් සති දන් හෝති ඉමස්මින් අසති දන් හෝති. මේ ඇති කලි මේ හට ගන්නවා, මේ නැති කොනකට මේ නැති වෙනවා. ඉමස්ස උපාදායි දම් උපජ්ජති ඉමස්ස නිරෝධායි දන් නිරෝධති. මෙන්න මේ දර්ශනය ලැබුණට පස්සෙ ඇත කියන අන්තය අතුරු කරන්නේත් නැහැ, නැත කියන අන්තය අතුරු කරන්නේත් නැහැ. මේ දෙකෙම දුර වෙලා මධ්‍ය මාර්ගය ලැබෙන්නේ මෙන්න මේ දෙක. මේ දර්ශනය ලැබිච්ච කෙනා යම් කිසි දෙයක් ඇතයි කියන සාස්වසන්තේ හිර වෙන්නේ නැහැ කියන්නේ. මුකුත්ම නැහැ, හැම දෙයක්ම මනසයි කියලා විඥානවාදී පැත්තට හෝ නාස්තිකවාදී පැත්තට යන්නේත් නැහැ. රූපයක් නැහැ කියන අතට යන්නේත් නැහැ. ඔහු දකිනවා මේ හේතු ඇතිකල්ලි මේක හට ගන්නවා. හටගත්තට ඒක දිගට තියෙන දෙයක් නෙවෙයි. මේ මොහොතේම හේතු නිරෝධයෙන් හැම වෙලාවෙම නිරුද්ධ වෙන ලෝකයක් මේ ලබන්නේ කියලා දන්නවා. මෙන්න මේ දර්ශනයත් එක තමයි මධ්‍යම මාර්ගයේ මධ්‍ය ප්‍රතිපදාවට ලැබෙන්නේ. මධ්‍ය ප්‍රතිපදාව කියලා සාමාන්‍යයෙන් අපි කියන්නේ අරසිංහ මාර්ගය. නමුත් ඒකට පාදක වෙන්නේ මේ ඇත සහ නැත කියන අන්ත දෙක දුරවන ඉදම්පච්චතාවයේ පරිසම්පාදයේ සම්බන්ධ වෙච්ච මේ දර්ශනය. අන්නේ දර්ශනය ලැබිච්ච ගමම්ම ඊට පස්සේ උකට පුහුණුවක් ලැබෙනවා. මොකද්ද පුහුණුව? ඒ පුහුණුව බුදුහාඳුර එක එක ශ්‍රාවකයන්ට එක එක විදිහට දේශනා කරලා තියෙනවා. එක්කෙනෙකුට කියන සතිපට්ඨානය පුහුණු කරන්න කියලා. තවත් කෙනෙකුට කියන සමථ විදර්ශනා පුහුණු කරන්න කියලා. පස්සගමනුර දේශනා කරන ආරසින් මාර්ගය වඩන්න කියලා. වෙනත් කෙනෙකුට ආයතන කුසලතාවය දිනු කරන්න කියලා කියනවා. ඇතම් කෙනෙකුට සීල සමාධි ප්‍රඥා වඩන්න කියලා කියනවා. තවත් කෙනෙකුට සත්බෝධංග වඩන්න කියලා කියනවා. එතකොට මේ මොන කාරණේ වැඩුවත් වැඩෙන්නේ සතිපට්ඨානය අනිත් පැත්තෙන් සත්‍ය බෝධිපාක්ෂික ධර්ම තමයි මේ දිනුවේ. කෙටියම ගත්තොත් සතිපට්ඨානේ උපරිමයට යන එක තමයි මේ. මෙන්න මේ ධම්මගයේදී අපට මේ දර්ශනය කියන එක මෙහෙම වැදගත් වෙනවා. ඒ දර්ශනේ ලැබෙන්නෙම කල්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන්. කල්‍යාණ මිත්‍ර ආශ්‍රය කිව්වම පුද්ගලෙක්ම වන්නේ නැහැ. ඒක පොතවටක් වෙන්න පුළුවන්, වෙබ්සයිට් එකක් වෙන්න පුළුවන්, දේශනයක් වෙන්න පුළුවන්, කොමනෝ මාධ්‍යයක් වෙන්න පුළුවන් ඒක. මෙන්න මේ දර්ශනයත් එක්ක යන ධම්මගෙහි සතිපට්ඨානය බුදුදහමේ නොඑක් තැන්වල විස්තර කරලා තියෙනවා. දීඝනිකායේහි දෙවනි පොතේ එන මහා සතිපට්ඨාන සූත්‍රයේ තමයි විස්තරාත්මකව දැක්වෙන දේශනාව. ඊට මධ්‍යම නිකායේ සතිපට්ඨාන නමින් සූත්‍රයක් තියෙනවා. සංගුත්ත නිකායේ වෙනම සංගුත්තියක් තියෙනවා සතිපට්ඨාන සංගුත්තිය කියලා. අංගුත්තර නිකායේ සතිපට්ඨාන වර්ගය කියලා එකක් තියෙනවා. පටිසම්භිදා මාර්ගයේ සතිපට්ඨාන කතා කියලා එකක් තියෙනවා. අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණේ සතිපට්ඨාන විභංගය කියලා කියනවා. විසුද්ධි මාර්ගයේ මේ ගැන සඳහන් වෙනවා. අවිද්‍යා පාර සංග්‍රහයේ සඳහන් වෙනවා. මේට අමතරව තවත් බොහෝ තැන්වල සතිපට්ඨානය පිළිබඳව දේශනා කරත් වෙනවා. මේ සතිපට්ඨානය වඩන්නට ඕන එකක් පංච දුෂ්චරිතයෙන් දුර වෙන්න. චක්කු විඥාන ආදී මෙන්න මේ විඥානයන් පිළිසින් දැනගන්න. පංචකාම ගුණයන්ගෙන් දුර වෙන්න, ඒව පිළිසින් දැනගන්න. නීවරණ ප්‍රහාණය කරන්න. දුගතියෙන් මිදෙන්නට සංයෝජන ප්‍රහීණ කරන්න. මෙන්න මේ සියලුම කාර්යයන් සම්පූර්ණ කරන්න තමයි සතිපට්ඨානය පුහුණු කරන්නේ. මේ සිහිය පුහුණු කිරීම තුළින් වෙන්නේ එන්න එන්නම බාහිර ලෝකයේ විසින් පාලනය කළා වූ අප බාහිර ලෝකයේ පාලනය නිදහස් වීමයි කරන්නේ. අවසාන වශයෙන් ගත්තොත් අපි බුදුහාමුදුරුවෝ සංඝරත්නය කියන දේ මතවත් හරි යැපෙන්නේ අන්තිමට. බුද්ධං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා මුලදී කියනවා. කිව්වට වරක් ආනන්ද හාමුදුරුවෝ සරුත් හාමුදුරුවෝ පිරට ආවට පස්සේ බොහොම සංවේගයෙන් ආවා බුදුරජාණන් වහන්සේ ළඟ. එහෙල බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා, ස්වාමීන් මට දිසාවන් පේන්නේ නැහැ කියලා. අපි කියන උතුරු දකුණ පේන්නේ නැහැ කියලා. ඒ කතාව එහෙම ආනන්ද හාමුදුරුවෝ කියනවා. ඇයි ආනන්ද ඔබ එහෙම හිතන්නේ? ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ පිරුණ කෑවතියි. බුදුරජාණන් වහන්සේ අහනවා, ආනන්ද සාරිපුත්ත ඔබේ සීලය සමාධිය ප්‍රඥාව විමුක්තිය විමුක්ති ඥානය මේවා කැහැරගෙන ගියාද කියලා. හොරකම් කරන් ගියාද කියලා. දැන් ස්වාමීනි මොනවා කරන් ගියේ නැහැ. නමුත් උන්වහන්සේගේ ළඟ තියෙන ගුණය නිසා මට ලොකු සංවේගයක් ඇති වෙනවා කියලා. බුදුහාමුදුරේ අවස්ථාවේදී කියන්නේ, ආනන්ද මේ කල්යාණ මිත්‍රයන් මතවත් බාහිර පුද්ගලෙක් මතවත් යැපෙන්න එපා. ඔබ ඔබටම පිළිසරණ කරගන්න කියලා. අත්ථ දීපා ආනන්ද විහෙත අත්ථ සරණාන අනිසරණ. ධම්ම දීපා ආනන්ද විහෙත ධම්ම සරණාන අනිසරණ කියලා දේශනා කළා. ආනන්ද තමාට පහනක් වෙන්නේ. ධර්මයේ පහනක් කරගෙන දිවෙණක් කරගෙන වාසය කරන්නේ. අන්න එතෙන්දී අවසාන වශයෙන් අපේ මිත්‍රයා වෙන්න ඕනේ කවුද? කොහොමද ධර්මයේ පිළිසරණ කරගෙන ඉන්න කෙනෙක් බුදුහම විස්තර කරනවා? ඒ මොකද්ද? ඒ තමයි සතිපට්ඨාන තුල වාසය කරන්නේ කියලා. යම් කිසි කෙනෙක් සතිපට්ඨාන තුල වාසය කිරීම තමයි සැබෑ කල්යාණ මිත්‍රත්වය කියලා කියන්නේ. අපි සැබවින්ම මේ තේමාව තේරුම් අරගෙන අපේ සමස්ත ජීවිතය තුළ සතිපට්ඨානය පුහුණු කරන්න අපි උත්සාහ කරොත් අපි කොතන ගියත් යන්නේ කල්යාණ මිත්‍රෙක් එක්ක. මේක තමයි සැබෑ කල්යාණ මිත්‍රත්වය කියලා කියන්නේ. මොළේදී බුදුහාඳුරන්ගේ බුදුගුණ ගැන අවබෝධයෙන් ප්‍රසාදයෙන් එන අපි, ධර්මයේ ගුණ අහලා ඒෙන් පැහැදෙන අපි, සංඝරත්නයෙන් බණ අහන අපි, ඊළඟට මේ ධර්මයේ ගැඹුරට ගියාට පස්සේ අපේ දියුණුව අපේ පාලනය අපේ අතටම ගන්නවා. අපි කාටවත් යටත් නොවී ජීවත් වෙන ක්‍රමය මේක. අන්නේ තත්ත්වෙ නැති නිසා තමයි බාහිරයෙන් දේවල් බලාපොරොත්තු වෙන්නේ. අඩු ගානේ කතා කරන්න හරි ඕනනේ නැත්තම් දුකයි අපිටම. ඒක වෙන්නේ අපි මෙන්න මේ ජීවිතයේ සතුට අභ්‍යන්තරයේ මේකට තමයි දේශනා කරන්නේ. මණ්ඩපයේ මිදම් බෙක්කවේ බ්‍රහ්මචර්යයන් කියලා. මේ දහමගේ හැසිරීම හරියට මිහිරි පානයක් වගේ, මේ වදයක් වගේ කියලා. පිපාසයෙන් ඉන කෙනෙකුට ලැබෙන මහා මේ වදයක් වගේ. අන්නේ මේ වදේ අපි අතේ තියාගෙන තිමහට වැලිමෙරි කළ වතුර හොයන් යන වගේ වැඩක් තමයි අද කරන්නේ. ඊටාම මාරුවෙන් ලබන සතුටක් හොයාගෙන මහා වේදනාවක් දුකක් පිටපස්සෙන් අපි යනවා. මෙන්න මේ මහා දහම් සාගරයක් සහ මිහිරි පානයක් වගේ තමයි සතිපට්ඨානයේ කියන කාරණය. මෙන්න මේ දහම්මගේ යනකොට ඊටාම පැහැදිලිව දැක් වෙනවා ආනන්ද සූත්‍රය වගේ තැන්වල. එකක් වඩනකොට හතරක් වැඩෙනවා, හතරක් වැඩෙනකොට හතක් දිනු වෙනවා, හතක් දිනු වෙනකොට දෙකක් සංඛ්‍යාත් වෙනවා කියලා. ආනාපාන සතියස්ස පරිපූර්ණා සුභාගිතා අනුපුබ්බම් පරිතිතා යථා බුද්ධේන දේසිතා සෝයි මංගලෝකන් පබාසීත්‍ය අම්බමුතු සම්දිමාදල කියලා. ආනාපාන සතියස්ස පරිපූර්ණා සුභාගිතා අනුපුබ්බම් පරිතිතා යථා බුද්ධේන දේසිතා. බුදුහාමුදුරෝ දේශනා කළ පරිදි යම්කිසි කෙනෙක් ආනාපාන සතිය වඩනවා නම් අන්නේ ආනාපාන සතිය වඩන කෙනාට සතර සතිපට්ඨානය වැඩෙනවා. හැබැයි නිකන් ආස්වාද ප්‍රසන්න බලාගෙන ඉන්න එක නෙවෙයි, අර දර්ශනේ ඇතුව තමයි මේක පටන් ගන්න. ආනාපාන සතිය වඩනකොට සතර සතිපට්ඨානය වැඩෙනවා. සතර සතිපට්ඨානය වැඩෙනකොට සත්‍ය බොජ්ජංග වැඩෙනවා. සත්‍ය බොජ්ජංග වැඩෙනකොට විද්‍යාවේ මුක්තිය සාක්ෂාත් වෙනවා කියන්නේ. මෙන්න මෙතන අර ආනාපාන සතියේ මුල් හතර විතරක් නෙවෙයි, ආනාපාන සතියේ කොටස් 16කට විස්තර කරනවා. ආනාපාන සති සූත්‍රය, ආනන්ද සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය ආදී සූත්‍ර කිහිපයකම ආනාපාන සතිය 16 ආකාරයකට වැඩිලා සතර සතිපට්ඨානයම සම්පූර්ණ වෙන විදියක් තියෙනවා. මෙන්න මෙතෙන්දී ආනාපාන සතියත් සතර සතිපට්ඨානයත් එකට ගමන් කරන ආකාරයක් දැක් වෙනවා. මෙතෙන්දී තාම වැදගත් කාරණයක් තියෙනවා. සතිපට්ඨානයේ වැඩීමේදී එක පැත්තකින් මහා සතිපට්ඨාන සූත්‍රය තියෙනවා, අනිත් පැත්තෙන් ආනාපාන සති සූත්‍රය තියෙනවා. ඒක වහන්සේලට පස්සේ කාලෙක තවදුරටත් ධර්ම කරුණු ගැඹුරින් හිතන කාලෙක විමසන කාලෙක මේක වෙනස බලාගන්න පුළුවන්. සතිපට්ඨාන සූත්‍රය කියන්නේ බාහිර ලෝකේ හැමදේම එකට අරගෙන කුසල් අකුසල් හොඳ නරක ඔක්කොම එකට තියාගෙන බේර බේර කුසලයේ පැත්ත දෙක අර හරියට මැණික් ගන්නා වගේ හාල් ගන්නා වගේ හොඳ පැත්ත ටිකට ටිකෙන් ටිකෙන් එකක් තමයි සතිපට්ඨාන සූත්‍රයෙන් කියන්නේ. නමුත් ආනාපාන සතියෙන් කරන්නේ මුලින් ඉඳන්ම හරියට මැණික් ගල් ටික තෝරගත්තට පස්සේ අන්නේ මැණික් ගල් ටිකත් එක්ක කරන ගනුදෙනුවක් තමයි. හොඳ ටික ඔක්කොම තෝර බේරගෙන ඒ ටිකත් එක්කම සතිපට්ඨානෙ වැඩෙන විදිය මාර්ගයක් තමයි කියන්නේ. අනේ නිසා තමයි මේක ඊටාම සුවදායි භාවනා විදර්ශනා කරන්න ආරම්භ කරති. ලෝකේ පහළ වෙන සෑම සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකු පාහේ සම්බුද්ධත්ව සාක්ෂාත් කරන්නේ බොහෝ රහතන් වහන්සේලාත් නිවන සාක්ෂාත් කරන්නේ ආනාපාන සතිය මූලික කරගෙන සමතේ වඩලා අවසානයේ ගැඹුරට විපස්සනා වැඩීම වශයෙන්. මෙන්න මෙතෙන්දී අපි ටිකෙන් ටික තේරුම් ගන්නට ඕන සතිපට්ඨානයේ තියෙන කරුණු විශේෂයෙන්ම මුලින් ටිකක් කතා කරනවා සතිපට්ඨානයේ සම්බන්ධ ආනාපාන සතියේන කරුණු 16 ගැන. දීගං වා රස්සන්න වා සබ්බකාය පරිසංවේදී පස්සම් බයං කාය සංඛාරං කියන මෙන්න මේ හතර ආනාපාන සතිය මුල් හතර යන්නේ කායපස්සනාවට සම්බන්ධ වෙනවා. මේ හතරෙන් කරන්නේ කය ගැන අවබෝධයක් ලබා දෙනවා. මුලදී කය බේස් කරගෙන තමයි ආනාපාන සතිය වඩන්නේ. ඊට පස්සේ බලනවා මේ කයයට හේතුව ආහාර සමුදය ආරෝප සම්දේව ආහාර නිරෝධ ආරෝප නිරෝධෝ කියලා ඒ පැත්තට ගිහිල්ලා ගැඹුරින් තවදුරටත් ධානපස්සනාව පදනම් කරගෙන සමුදයයි බලනවා. ඒ පැත්තේ මුණක් කෙනෙකුට නිවන පැත්තට යන්න පුළුවන්. තවත් කෙනෙක් කැමති නම් තවත් ටිකක් ගැඹුරට ගිහිල්ලා ධානපස්සනාව තීක්මෝල වේදන පස්සනාවට යනවා. පීතිපටි සංවේදී, සුඛපටි සංවේදී, චිත්ත සංඛාරපටි සංවේදී, පස්සම් භයං චිත්ත සංඛාරං කියන මට්ටමට යනවා. එතකොට දැන් මොකද වෙන්නේ? අර මුලදී ආනාපාන සතියේ ගොරෝසු බණෙන් පටන් ගත්තී අපි. ඒක ටිකෙන් ටික සිවුම් වෙලා ආනාපාන සතිය නැති වෙලා යන්නේ නැහැ. ආනාපාන සතිය බේස් කරගෙන සතිය වැඩෙනකොට ඒකට වඩා වේදනාව කියන එක ප්‍රකට වෙනවා. පීතිපටි සංවේදී, සුඛපටි සංවේදී ආදී මෙන්න මේ කරුණු ටික සැපසැත්තේ තියෙන කරුණු ටික මෙනෙහි වෙනවා. දැන් බලන්න මෙතෙන්දී අර අපි මුලින්ම කිව්වේ ආනාපාන සතිය කියන හොඳ පැත්ත ටික විතරක් තෝරගෙන කරනවා කියලා. දැන් ඒක හොඳටම පැහැදිලි මහා සතිපට්ඨාන සූත්‍රය යන කොහොමද? සුඛං වා වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදියාමීති පජානාති. දුක්ඛං වා වේදනං වේදියමානෝ දුක්ඛං වේදනං වේදියාමීති පජානාති. දුක පැත්තත් මෙනෙහි කරමු. දැන් මෙතෙන්ට එනකොට කොහොමද? දුක පැත්ත ගෑවිලවත් නැහැ. පීති පරිසංවේදී, සුඛ පරිසංවේදී, චිත්ත සංඛාර පරිසංවේදී, පස්සම් බයං චිත්ත සංඛාර. බලන්න වෙනස. මුල ඉඳාම විතරක සංසිඳුවමින් ලස්සනට ඉතාම පිරිසිදු සිටිවිලිත් එක්ක ගමන් කරන විදිය. දැන් උට වේදනාව තමයි ප්‍රකට වෙන්නේ. පේනව සැප වේදනාවක් විතර දැනෙනවා. ඒ සැප වේදනාවක් ඉස්තර දෙයක් නෙවෙයි. පස්ස සමුදය වේදනා සමුදයෝ, පස්ස නිරෝධ වේදනා නිරෝධෝ කියන එක දකින්න. ස්පර්ශ සමුදයෙන් තමයි මේ සැප වේදනාව ආනේ. ස්පර්ශ නිරෝධයෙන් මේක නිරුද්ධුණා කියලා දකිනවා. ආනාපාන සතියෙන් ඇති වෙන චිත්ත සමාධියෙන් හට ගන්නා වූ සැප වේදනාවත් ඔහු ඒකට ගිජු වෙලා නিত্য සැප ආත්ම වශයෙන් ගන්න යන්නේ නැහැ. ඒකෙත් ඔහු දැන් නොවනින් සමුදයය බලනවා. හේතුඵල ධර්ම දකිනවා. අනිත්‍ය වඩනවා. ඒකත් ඔහු එහෙම කළා පැත්තකින් තියෙනවා. තියලා තව තවත් ඔහු දැන් මෙතනින් ඕනනම් ස්පර්ශ නිරෝධය පැත්තටම හොඩ හිත තියලා සංයෝජන ප්‍රහින කරන් මට්ටමට උනත් යන්න බුලන් දීගින් දීගින් වැඩිම නැහැ. තවත් කෙනෙකුට අවශ්‍ය නම් තවදුරටත් ඉදිරියට ගිහිල්ලා ආනාපාන සතියම තවත් සියුම් කර කර යන්න බලමු. යනකොට මුලදී කයින් පටන් ගත්ත එක කයි දැනෙම ටිකෙන් ටික අඩු වෙලා ගියා. නමුත් තාම හොඳට සිහියෙන් තමයි සතෝ අන්ත සතිය සතෝ පස්ස සතියක තාම යනවා. ගියාට දැන් වේදනාවත් ප්‍රකට වෙලා ටිකෙන් ටික සංසිඳිමින් යනකොට දැන් ඔන්න අභිප්‍රමෝදයන් සමාදහන් විමෝචයන් චිත්ත පරිසංවේදී. දැන් ඔන්න සිත ඇත්තරම දැන් එනවා. සිතේ තියෙන ප්‍රබෝධමත් ගතිය ඉලිපිල යෑම ගැන උන් දැන් දකිනවා. මහා සතිපට්ඨාන සූත්‍රය වැඩුවා නම් මොකද කියන්නේ? සරාගං වා චිත්තං සරාගං චිත්තං පජානාති. වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තං පජානාති. සදෝ සංවා චිත්තං මේත දෝසං වාචිත්තං සමෝහං ඔක්කොම කුසල කුසල ඔක්කොම එකේ තෝර බේරගෙන යන්න වෙනවා. දැන් මෙතෙන්දි කෙලින්ම විඥානයේ සිට පැත්තේ හොඳ පැත්ත විතරක්ම දැන් බලමින් යන්නේ. චිත්ත පරිසංවේදී අභිප්‍රමෝදයන් සමාදහං විමෝචයන් මට්ටමේ යන. අන්න ඒක මෙනෙහි කළා ඒ විඥානයේ දෙකට තියෙන දෙයක් නෙවෙයි. නාම රූප සමුදය විඥාන සමුදියෝ නාම රූප නිරෝධා විඥාන නිරෝධෝ කියලා මේ විඥානය දිගින් දිගටම අඛණ්ඩව පවතින නিত্য සැප ආත්ම දෙයක් නෙවෙයි. නාම රූප නිසා හටගන්න විඥානය නාම රූප නිරෝධෙන් නිරෝධ වෙනවා කියලා දකිනවා. විඥානයේ පැත්තටවත් ඔහු හැරිලා ඒකේ මතවත් විඥානක් ඉතිහා කරගන්න යන්නේ නැහැ. ටිකෙන් ටික මිදීමේම ඔහු ඉහළට යනවා. ඊට පස්සේ යන්නේ ආනාපාන සතිය ඔස්සේ ධම්මානුපස්සනාවට යන්නේ. මහා සතිපට්ඨාන සූත්‍රය වැඩුවා නම් ඔහෝ නීවරණ ගැන බලනවා, ස්කන්ධ ගැන බලනවා, ආයතන ගැන බලනවා, විවිධාකාරයෙන් බලන ඔහෝ දැන් මෙතනින් කණික්කරම තමන්ගේ හිත කුසල පැත්තෙන්ම දියුණු කරගෙන දැන් සංඥා චේතනා දෙක නැත්තම් ධම්මානුපස්සන වඩන අවස්ථාව අනිත්‍යානුපස්සී විරාගානුපස්සී නිරෝධානුපස්සී පටිනිස්සග්ගානුපස්සී බලන්න. මෙන්න මෙතෙන්ට එනකොට හුරු පේන්නේ ස්කන්ධ පංචකේ හැම වෙලාවෙම හට ගැනීම නිරෝධිත රැපි. මායර කිසිම දෙයක උට විඥාන අතිත්‍යයක් කරලා නැහැ. තමන්ගේ හිතේවත් හිත පිහිටලා නැහැ. හැම දෙයකම වෙනස් වීම, ඇතිවීම නැතිවීම, හේතුඵල ධහම දකිනීම ඔබ විරාගී පුද්ගලයෙක් බවට පත් වෙනවා. මෙන්න මේ ඔස්සේ සතිපට්ඨානය සම්පූර්ණ වෙනකොට ඔබ වැඩෙන්නේ සති ධම්මවිචය, විරිය, පීති, පස්සන්දි, සමාධි උපේක්ෂා. මෙන්න මේ අවස්ථාවේදී තමයි බෝධිඥාන සම්පූර්ණ වෙන්නේ. බෝධිඥාන කියන්නේ බෝධිඅංග කියන එක නිවන සඳහා අංග වශයෙන් මේ හත ක්‍රියාත්මක වෙනවා. සතිපට්ඨානය තමයි සම්පූර්ණ වපසරිය තීරණය කරන්නේ. ඒකත් එක්කම ධම්මවිචය මේ ධර්ම කරුණුමයි මෙහෙ කරමින් ඉන්නේ. විරිය අකුසලෙන් මිදෙන කුසල පැත්තට වේගින් වැඩ කරනවා. පීතිය ඔහුගේ හිතේ චෛත්‍යවල ප්‍රීතිය හට ගන්නවා. පස්සද්දි මේ නාමයේ පස්සද්දිය සැහැල බව දැනෙනවා. සමාධිය හිතේ සමාධිය දිනු වෙනවා. සමාධියේ තුල ඉඳගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම බලනකොට ඔහු උපේක්ෂාටපත් වෙනවා. ඔහු මෙන්න මේ කරුණ හත තමයි ඔහුගේ ඊට පස්සේ ජීවිතේ වටපත් වෙනවා. මෙන්න මේ කරුණ හතෙන් තොර ජීවිතයක් ඔහුට නැහැ. සම්පූර්ණ මනසත් එක්ක ප්‍රීතිය භුක්ති විඳින්මින් වීරිය වඩමින් දහම් කරුණෝ වඩමින් මෙනෙහි කරමින් ධම්මවිචය කියන්නේ ධර්ම විචාරය කිරීම ප්‍රඥාවට කියන කාරණයක් ඒක. හිත සමාධිමත් කරමින් හැම වෙලෙම උපේක්ෂාටපත් වෙනවා. ඔව් ප්‍රිය අරමුණක් දැක්කත් අප්‍රිය අරමුණක් දැක්කත් නොපිළිකුළු දෙයක් දැක්කත් පිළිකුළු දෙයක් දැක්කත් මේ සතිපට්ඨාන තුළින් මේ සංවේගයෙන්ම උපේක්ෂාටපත් වෙනවා. උදාන මේ මොකක්ද දැක්කත් ඒක තේරුම් ගන්න ආස්ථාරෝපී නිරෝධයක අවස්ථාවක් කියලා ගන්න. ඔහුට වැඩි දියන් තමයි මෛත්‍රී වඩන්නවත් අසුභේ වඩන්නවත් ධාතු මනසික හරි වඩන්නවත් දෙයක් බාහිර ඉතුරු වෙලා නැහැ. ඔහු දන්නවා යමක් තේරුම් ගන්න අවස්ථාව කියලා කියන්නේ මොකන්ද? රූපයේ පොඩ්ඩක්වත් නැති තැනක මනංච පටිච්ච ධම්මේතු පදිදි මනෝවිඤ්ඤාණ කියන අවස්ථාවක්. බාහිර කෙනෙක් හොඳද නරකද කළුද සුදුද ගුණවත්ද අගුණවත්ද කිසිම දෙයක් උඩ අදාළ නැහැ. ඔහුට හොඳත් එකයි නරකත් එකයි ගලුත් එකයි මලුත් එකයි. හැබැයි ඔහු ලෝක ව්‍යවහාරය ඉක්මවන්නේ නැහැ. ලෝක කෙනෙක් හොඳයි කියලා කියනවා නම් ඒකයි එයාත් හොඳයි කියලා කියනවා. ලෝක කෙනෙක් නරක නම් ඔහු සාධාරණ විදිහට බලන සමාජ සම්බන්ධ විදිහට නරක නම් නරක කියලා කියනවා. ඔහු මේ විසම ලෝකයේ නොගිටී ජීවත් වෙනවා. මේක තමයි විරාගයේ ලක්ෂණය. නමුත් ඔහුගේ ආධ්‍යාත්මික ජීවිතය ඊට වඩා බොහොම ගැඹුරු පුළුල් ජීවිතයක් වෙනවා. ශුන්‍යතෝ ලෝකං අරිහස්සු. ඔහු ලෝකයේ ශුන්‍ය වශයෙන් දකිනවා. ලෝකේ කියන්නේ මේ මොති ලෝකේ තේරුම් ගන්න අවස්ථාව. අපි මේ බාහිර ලෝකයක් තියෙනවා කියලා හිතන එක තමයි භවය කියලා කියන්නේ. මේකත් එක්ක හිතනකොට කාම භවය. ටිකක් ඉහළට ගියාට පස්සේ රූප භවය. ඊට ඉහළට ගියාට පස්සේ අරූප භවය. මේ තුන් භවයත් එක්ක තමයි අපි නිතර ජීවත් වෙන්නේ. ඒ තුන් භවය කියලා කියන්නේ මොකද්ද? භවපඤ්ඤා ඥාති. දැන් ඊළඟ ආත්ම භවයේක ඔක්කොම වීසේක අරන් ඉන්නේ අපි. ෆ්ලයිට් ටිකට් එක අරගෙන කොයි මොහොතේ මැරුණත් ඊට පස්සේ මේ මට්ටමට අනුව භවය තීරණය වෙලා තියෙනවා. භව පත්‍යා ජාති. ජාති පත්‍යා ජරා මරණ ශෝක පරිදේ. අනේ භවයට නොයනසේ භව නිරෝධයට හිත තියනවා කියලා කියන්නේ මේ සතිපට්ඨාන තුලින්ගෙන මේ ලෝක යථාර්ථය තේරුම් ගන්න අවස්ථාව. මෙන්න මේ අවසානෙට යන්න තමයි අපි සතිපට්ඨානය වඩන්නේ. අපි මුලදී ආනාපාන සතිය ඔස්සේ සතිපට්ඨානය සඳහන් කළා. ඒ අතර හත් වෙනි පිටුවේ තියෙනවා ආනාපාන සතිය වඩද්දී පටිසම්භිදා මග්ගේන 18 උපක්ලේශ කියලා තියෙනවා. ආනාපාන සතිය සාර්ථක නොවන්න හේතු වෙන කරුණු ටිකක් ගැන තියෙනවා. ඒ ටිකත් බලාගන්න. ඒක හැබැයි අපි මතක තියාගන්න ඕනේ මේ කරුණ 18 දැක්වෙන්නේ ආනාපාන සතියට සම්බන්ධ සමක කොටසට තමයි ඒ උපක්ලේශ විදිහට තියෙන්නේ. ආනාපාන සතිය පදනම් කරගෙන විදර්ශනා වඩනකොට මේවා උපක්ලේශ බවට පත්වන්න පුළුවන්. ඒකත් අපි තේරුම් ගන්නට ඕන. මෙන්න මේ විදිහට ආනාපාන සතිය ඔස්සේ සතිපට්ඨානට යන ක්‍රමයක් අප මුලින් සඳහන් කළා. ඒ තමයි ඉතාම සුවදායක ක්‍රමය. ඉතින් ආනාපාන සතිය එක විට අපිට බැරි වෙන්න පුළුවන්. ඒ නිසා තමයි ටිකින් ටික අපි බුද්ධ ආනුස්සති, මෙත්තාච, අසුභං මරණස්සති කියලා අපි චතුරාර්ය භාවනා වඩන්නේ. සතර කමඨයන් වඩන්නේ. සතර කමඨයන් වඩනකොට අර හිතේ තියෙන විසිරුණු ගතිය, කම්මැලි ගතිය, අමනාප ගතිය, රාගය ටිකක් අඩු වෙලා හිත සමන වෙනවා. අන්නේ සතර සතිපට්ඨානයට නැත්තම් ආනාපාන සතියට කලින් සතර කමඨයන් වැඩීම පහසුවක් වෙනවා. මෙන්න මේ විදිහට ගිහිල්ලා ඊට පස්සේ ඔන්න මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙන සතර සතිපට්ඨානයේ කරා අපි පියවර තබනවා. සම්පූර්ණ විග්‍රහයක් අපේ උදෑසන අවදිමේ පටන් රාත්‍රී නිින්දට යනකම් සියලුම දේවල් සතිය මුල් කරගෙන කරන ආකාරය තමයි මේ සූත්‍රයෙන් දැක්කේ. සතර සතිපට්ඨානේ කාය කයන පස්සේ විහෙරති, වේදනා සුවේදන පස්සේ විහෙරති, චිත්තේ චිත්තාන පස්සේ විහෙරති, ධම්මේ සුධම්මාන පස්සේ විහෙරති කියන කාරණේ. කයන පස්සනා කොටසෙන් පියවර හයක් යනවා. ආනාපාන සතිය, ඉරියාපත, සම්පජඤ්ඤය, පටික්කුල, ධාතු මනසිකාර සහ නවසීවතික කියලා. ඊළඟට වේදනුපස්සනාව යනකොට කොටස් සමයක් ඉදිරියට යනවා. සුඛං වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදියාමිති පජානාති. දුක්ඛං වේදනං වේදියමානෝ දුක්ඛං වේදනං වේදියාමිති පජානාති. අදුක්ඛම සුඛං වේදනං වේදියමානෝ අදුක්ඛම සුඛං වේදනං වේදියාමිති පජානාති. සාමිසං වා සුඛං වේදනං වේදියමානෝ සාමිසං සුඛං වේදියාමිති පජානාති. නිරාමිසං වා සුඛං සාමිසං වා දුක්ඛං නිරාමිසං වා දුක්ඛං සාමිසං වා දුක්ඛම සුඛං නිරාමිසං වා දුක්ඛම සුඛං ආදී වශයෙන් කොටස් සමයක් තියෙනවා නේද? ඒක ළඟින් ඇත්තේ බලාගන්න. මෙන්න වේදනාව ගැන කියන විදිය. ඊට පස්සේ චිත්තේ චිත්තාන පස්සේ විහෙරති. සරාගං වා චිත්තං සරාගං චිත්තං දිපජානාති. වීතරාගං වා චිත්තං 10 පිටුයි. සදෝ සංවා චිත්තං වීතදෝ සංවා චිත්තං සමෝහං වීතමෝහං සංචිත්තං වික්ඛිත්තං මහග්ගත අමහග්ගත සෞත්තර අනුත්තර සමාහිත අසමාහිත විමුක්ත අවිමුක්ත. මේක තමයි කෙටියෙන්ම චිත්තානුපස්සනාව කියන විදිය. ධම්මේසු ධම්මානුපස්සී විහෙරති කොටසෙන් මේ ධම්ම කියන ගීතාම කුළු වචනය බුදුදහමේ තියෙන මුළු බුදුදහමට ධම්ම කියලා කියනවා. කුසල වලට ධම්ම කියලා කියනවා. කුසල අකුසල සියල්ලටම පොදුවේ ධම්ම කියලා කියනවා. ස්කන්ධ පංචයකට ධම්ම කියලා කියන්න පුළුවන්. මේ වගේ විවිධ අර්ථ සඳහා ධම්ම කියන එක ව්‍යවහාර කරලා තියෙනවා. එතකොට ධම්මානුපස්සනාව යටතට නීවරණ, ස්කන්ධ, ආයතන, බොජ්ජංග, ආරි සත්‍ය මේ ආදී සීලම කරුණු ගොනු කළ කෙනෙක්. අපි බලමු කායනුපස්සනාව ඉඳලා. ආනාපාන සතිය මුල් කොටස් හතර තියෙනවා. දීග, රස්ස, සම්පකාය පරිසංවේදී, පස්සම් භයංකය සංකාරං. අන්නේ කියෙන් බලලා ඉතිආජ්ජත් සංවා කාය කානුපස්සී විහෙරති, බහිද්ධාවා කාය කානුපස්සී විහෙරති කියලා බලන්න. මගේ ශරීරයත් මේක වෙන්නේ, බාහිර ශරීරයත් මේක වෙන්නේ. මේක කඩක් පොදු දෙයක්. ඔහු ඊට පස්සේ දකිනවා මේ ආහාරය නිසා ආහාරය නිර්මාණයක් එක්ක රූපය. ඒ රූපේ ක්‍රියාකාරීත්වය තමයි ආස්වාද ප්‍රසවාස කියන්නේ. බාහිර කෙනාටත් මේක වෙන්නේ. ඔහු මේක දැකලා අත්ති කායෝතිවා 50 සති පච්චපටිතා හෝති. කයක් කියලා දෙයක් තියෙනවා. නමුත් මේක සත්‍ය පුත් කියලා දෙයක් නෙවෙයි කියලා දැකලා නැතකින්ති ලෝකී උපාදියති. ලෝකේ කිසිම දෙයක් උපදි වශයෙන් ගන්න නැහැ. තෘෂ්ණා දුෂ්මාන වශයෙන් ගන්න. ඊනන්ට ඔහු ඉරියාවත පබ්බේට යනවා. ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජානාති. තිතෝ වා තිතෝ මිති පජානාති. නිසින්නෝ වා නිසින්නෝ මිති පජානාති. සයනෝ වා සයනෝ මිති පජානාති. මේ සතරීරව බලනව. මේ සතරීරව කියන්නේ ක්‍රියාකාරීත්‍ය. මේක සත්‍ය පුද්ගලෙක් නෙවෙයි. මගෙත් මේක තියෙනවා, බාහිර ලෝකෙත් මේක තියෙනවා. ආහාරයෙන් නිර්මාණය වෙච්ච විඥානයේ සහිත ශාරීරික ස්වභාවයක් මේක. එහෙම දැකලා හෝ මේ ඉරියව් වලට හිත තියලා ඒකත් හෝ නොනින් මෙනෙහි කරලා ඒ සතර ඉරියව්ව සත්‍ය පුද්ගලයෙක් නොවේ කියලා තේරුම් අරගෙන දෙකකින් කි ලෝකේ උපාදීයති ඒ කිසිම දෙයක් උපදිවසෙන් ගන්නේ නැහැ. කිසිම දෙයක් හිත පිටන්නේ. ඊළඟට ඔහු තවත් ගැඹුරට ගිහිල්ලා සම්පජඤ්ඤ පබ්බය කොටසේදී ඔහු කරන සියලුම දේවල් ගතේ පිතේ නිසින්නේ සුත්තේ ජාගෘතියේ සම්පජානකාරී හොති. අතිතේ පිතේ කායිතේ සායිතේ සම්පජානකාරී හොති. කොහොම ගිහිල්ලා වාසිතේ තුන්හි භාවය ආදී සියලුම දේවල් පිළිබඳ උච්චාර පස්සාවකම්මේ සම්පජානකාරී හොති. අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හොති. ආලෝකිතේ විලෝකිතේ සම්මජානකාරී හොති. ඉස්සරහට පසට යන්නේවා, දෙපැත්ත බලනේවා, ඇවිදිනේවා, කටයුතු කරනේවා, අපේ ශාරීරික කෘත්‍ය කිරීම දක්වා වූ සකලවිධ ශාරීරික ක්‍රියාකාරීත්‍යම් වලට හිත තියලා ඒක බලමින් එතන හිත තියලා ඊළඟට ඒකට පාදක වෙච්ච කොටස ඒකට පාදක වෙච්ච ස්ථානය වන ආහාරය නුවණින් දැකලා ආහාර සමුදය අරූප සමුදය ආහාර නිරෝධ අරූප නිරෝධ කියලා දකිනවා. ඊළඟ දේ තමයි ඔහු බලනවා පටික්කුල මනසකාරයේ විදියට මේ ශරීරයේ කොටස් කේසාලෝමානක් හදන්ත ආදී වශයෙන් මේ තියෙන කුණක කොටස් හෝ බලනවා වෙන්වෙන් කළා. ඒ වගේ හේතුඵල දහම අනිත්‍යතාවේ සත්පුද්ගල සංඥාවෙන් තොර විදියට බලමින් ඔහු ඒ තුලත් නොයලන කෙනෙක් බවට පත් වෙනවා. කොහොමද කියලා ධාතු මනසිකාරේ. කටිගේ ආපෝතේ ජෝවායෝ ඊට පස්සේ නවස්තිවතික. අර මිය ගිහිල්ලා බුද්ධමාතක මට්ටම ඉඳලා දවස් දෙකක් ගත වෙන එක සතිය දෙකක් කොහොම ගිහිල්ලා ටිකෙන් ටික ඇටසැකිල්ලක් දක්වා යන ගමනේ බුද්ධමාතක විනීලක විපුබ්බක විචිද්දක විකායිතක විකිතක අතවිකිතක දෝහිතක පුලවක අට්ටිකාදී වශයෙන් මේ විවිධ අවස්ථාන් පසුකල යන ආකාරය වුණුවනින් දකින්න. මේව දකින්න දකින්න මෙහි නිසරු බහලව තේරුම් ගන්නවා. තේරුම් ගන්න ගන්න බාහිර ලෝකයේ ගැන දුකක් සංවේගයක් ද්වේෂයක් නෙවෙයි එන්න එන්නම අවබෝධයට පත් වෙනවා. මේක තමයි ඔහුගේ ජීවිතය යථාර්ථය. කායන වස්නාවට නැහැටි. මෙන්න මේ කායන වස්නාවත් එක්ක උඩ ජීවිත ලොකු අවබෝධයක් එනවා. තමන්ගේ කය ගැනත්. ඉති අජ්ජස්සනවා කය කන පස්සේ විහෙරති. බහිද්ධාවා කය කන පස්සේ විහෙරති කියපු විදිහට තමන්ගේ බාහිර කියලා වෙනසක් නැතුව හැම දෙනාටම පොදු යථාර්ථය කියන කෙනෙක් දක්වනවා. කෙලසක් ඇති වෙන හැම අවස්ථාවකදීම මේකට සම්බන්ධ කරලා හො බලනවා. හැබැයි ඔහු ඉහළම ප්‍රඥාවන්ත කෙනෙක් නම් ඔහුට මේව බල බල ඉන්නව නැහැ ඇත්තටම. ඔහු ඍජුවම හිත තියන්නේ මේ රූපේ දකිනකොටම රූපේ නිරුද්ධ වෙලා කියලා ඔහුට බලන්න පුළුවන්. ඔහු gifted කෙනෙක් නම් සුභග කෙනෙක් නම් ඒ සුභගය මෙහෙම අනුකූල ප්‍රතිපදාවම යන්න ඕනේ. අනුපූර්ව ප්‍රමේයටම යනකොට අවශ්‍ය නැහැ ඔහුට ප්‍රඥාව පැත්තෙන් විඥානයේ පැත්තෙන් නැත්නම් ධර්මානුපස්සනා පැත්තෙන් වඩන්න පුළුවන්. සසර හිත දිනු කරන්න කෙනෙකුට. අවසාන වශයෙන් අපිට බලන්න ඕන බාහිර රූපයක හිත නොරගෙන විදියට ප්‍රඥාව බලන්නේ. ඒක ඉක්මනටම කරගන්න පුළුවන් නම් වේගයෙන්ම ප්‍රඥාව වැඩි වෙනවා කියලා අපිට එහෙම කරන්න පුළුවන්. ඒකට කියනවා විපස්සනා පූර්වම සමතය කියලා. ඒක සුස්කති දර්ශක කියලා කියනවා. මෙහෙම ගිහිල්ලා කය අනිත්‍යයි කය අසුභයි පට වියාපෝ තේජෝ වායෝ නව සීවති කොහොම බල බල බලන්න පුළුවන් කාලයක් කියලා. දක්ෂම කෙනෙක් නම් බාහිර රූපේ දකින්න කොටම මේ නිරුද්ධ රූපයක් මේ මනෝ විඥාණය ගන්න දෙනවා කියලා දකිනවා. එහෙම දකින අවස්ථාවෙත් කෙලෙස් වෙනවා නම් අනිත් පැත්තට ආහිර තියෙනවා. මේ ඇතුලේ පිට දෙකම ඇතුළ පැත්ත බලන්න. ඇතුළේ ඉන්න සත්තු ගැන, කොටස් ටික ගැන, අසුචි ටික ගැන, මුත්‍රා ටික ගැන ඔක්කොම බලන්න. ඉතින් මේක එකපාරට කියන තරම් සරලත් නෑ මේක. ඉතින් කාලයක් ඉතින් අපි දහමෙන් පිට ගිහිල්ලා අපි හිතපු විදිය නිසා අපට කෙලෙස් ඇති වෙනවා. නමුත් අපි ඒක අනිත් පැත්තට හරවන අපි දක්ෂ වෙන්නට ඕන. අපිට දහමක් ලැබිච්ච වෙලාව සම්පූර්ණව අපට කෙලෙස් ප්‍රහිණ කරන්න තියෙන අවස්ථාවක් මේක. ඒ නිසා කර්ම චක්‍රය අනිත් පැත්තට හරවලා ධර්ම චක්‍රයෙන් ප්‍රතිඵල ගන්න අපි උත්සාහවන්ත වෙන්නට ඕන. අපිට ඒකට හැකියාව, බුද්ධිය, පහසුකම්, සෝසස්, මූලාශ්‍ර සියලුම අපි සතුව තියෙනවා. අපි දක්ෂ වෙන ඕනේ මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. මොකද මේ වඩන හැම දහම් මගක්ම අපට කෙලෙස් අඩු කරගන්න හේතුවක් වෙනවා. ඒ අඩු වෙච්ච ටික, ඒ අඩු නම් තමයි විශේෂයෙන් සමතේ වගේ නේ විපස්සනාව කියන එක. අපි අනිත්‍යතාවය පොඩ්ඩක් හරි බැලුවා නම් ඒ මට්ටමට කෙලෙස් අඩු වෙලා තියෙනවා. ඊළඟට පටන් ගන්න තියෙන එතනින්. සමතේ කියන එක හරියට ලයිට් එකක් පත් වුණා වගේ. විපස්සනාව කියන එක ලයිට් එක පත් වෙච්ච වෙලාවේ ලියුමක් ලියුවා. ලයිට් එක නිවුණා කියලා ලියුම නැකෙන්නේ නැහැ. ලියුම කියන්නේ මොකද්ද? ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඤ්ඤාණ අනිත්‍යයි, රූපය අනිත්‍යයි, වේදන අනිත්‍යයි, සංඥා අනිත්‍යයි. මේ බලන කාලය තමයි ලියුම ලියන වෙලාව. ඒක එහෙම ස්ථාර වෙනවා. අපි සමතයෙන් පිරුණත් අපි මේ ප්‍රඥාවෙන් දිනු කරපු ටික පිරෙන්නේ නැහැ. ඊළඟට පටන් ගන්න තියෙන දෙන්න. එනිසා තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් දැක්ක ගමන් බලන්නේ කෙනා කොච්චර සසරේදී මෙන්න මේ ප්‍රඥාව දිනු කළද කියලා ඉන්ද්‍රිය පරෝපකාරී අධ්‍යානේ ආසියානුසේ ඥානය ආදී උපයෝගී කරගෙන බලන්නේ මෙයා ප්‍රඥාව කොයි මට්ටමෙන්ද වඩලා තියෙන කෙනෙක් යමර. එතනින් තමයි බුදු කෙනෙක් වුණත් ඊටු ටිකට උදව් කරන්නේ. සාමාන්‍ය ශ්‍රාවකයෙකුට එහෙම හැකියාවක් නැහැ. සරුත් සාමරටම ගලන් හඳුරනටත් ඒ හැකියාව තිබෙන්නේ. උන්වහන්සේලා ඔක්කොම කර්ණාටක ශ්‍රාවකයන් දේශනා කරන්න වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේට මොන ගහන ගමම්ම අතන බලලා ඊටු ටික තමයි අපිට කියන්නේ. අවශ්‍යම තැනට උපදේශය දීලා ඊටු ටිකෙන් අපව සමාතමන. අනේනිසා අපි දක්ෂ වෙන්නට ඕන මේ සීලය රැක්කත් සමතේ වැළුවත් අවසානයේ අපි ඉලක්කය තමයි මේ බාහිර රූපේ නිරෝධ වෙන විදියට යක්ඛ නාමංච රූපංච අසීසං උපරුජ්ජති පටිගං රූප සංඤ්ඤංච එත්තේ සා චිද්දසේ ජඩං කියපු විදියට නාම රූප දෙක නිරෝධ වෙන විදියට පටිග සංඥාව නිරෝධ වෙන විදියට ස්පර්ශ සමුදයෙන් නිදහස් වෙන විදියට බලන්න අපිට තියෙනවා. අපි දැන් ඉන්නේ ස්පර්ශ සමුදයෙන් තියෙන්නේ. ඇහැට දැකපු අහපු දේවල් තාම අපේ ලෝකේ තියෙනවා. ඒවා මිනිමයිස් කරලා ස්ක්‍රීන් එකේ පල්ලෙහා තියෙනවා. නිදි ගත්තු ගමන් අයිස්ක්‍රීන් එකේ උඩට එනවා. නින්දේදී අර මැරිච්ච කවුරුවත් අපේ ඥාතීන් ආචිත කියලා කවුරුවත් මැරෙන්නේ. ඔක්කොම ඉන්න පාටියේදී ඔක්කොම හැම වෙලාවෙම. හීන දෙවෙනා පාටියේදී කවුරුවත් මැරෙන්නේ නැහැ. ගෙවල් දොරවල් කපපු උගස් කොළන් ඒව මොකොත් කැපිලා නැහැ. ඔක්කොම තාම තියෙනවා. රවුටංගක් ගෙදර කපපු ඔක්කොම තාම තියෙනවා. අපේ ස්පර්ශ සම්බයන් තියෙනවා. ඒ හේනේ පෙන්නේ මේ ජීවිතයේ දැකපු අහපු දේවල් විතරයි මිනිමයිස් කරපුවා. මරණාසන්න මොහොත කියන්නේ මොනවද? මුළු කල්ප ගානක මිනිමයිස් කරපුවායි ඔක්කොම ස්ක්‍රීන් එකට එන එක ලයින් එකට. කෙතෙන්ද අපේ මේ මොලේ කැපැසිටි විතරක් නෙවෙයි ඒක ඉක්මවල ගිහිල්ලා මුළු සසරම කරපු කුසල අකුසල එක ලයින් එකට ඇවිල්ලා එකක් තීරණය වෙනවා. මොකද ඊළඟ භවයට හේතුව කියලා. අන්න එතෙන්ට එන අවස්ථාව අපි දක්ෂ වෙලා තිබුණොතින් අපට මතක් වෙන හැම රූපයක්ම මේ නිරුද්ධ වෙලා නිරුද්ධ වෙලා නිරුද්ධ වෙච්ච එකක්. මේ මනෝවිඤ්ඤාණය දකින්නේ මනසත් මේ මොහොතේ හට ගන්නවා නිරුද්ධ වෙනවා නිරුද්ධ වෙනවා කියකින් බල බල කාලයක් ඉන්නකොට ටිකෙන් ටික අර රැයට පේන හීන ටිකෙන් ටික අඩු වෙනවා. රහතන් වහන්සේට හීන පේන්නේ. එතකොට හීන ලෝකයක් සැබෑ ලෝකයක් එකක් වෙනවා. ඒ මොකද්ද වූ ජීවත් වෙන්නේ මනංච පටිච්ච ධම්මේ දුප්පජ්ජති මනෝ විඥාන ලෝකෙන් රූපේ නිරුද්ධ වෙච්ච ලෝකෙක යහු නිතරම ජීවත් වෙන්නේ. ඔහු ආහාර පාන අනුභව කළාට කබලින් කහර ආහාරය දුරු කරලා යහු ආහාර ගන්න. ඔහු ආහාර ගත්තා. ඔහු ආහාර ගන්න වෙලාවේදී අපි ආහාර ගන්නකොට අපි පිංගානේ ආහාර දිහා බලාගෙන ගන්නේ නේ ආශා කරගෙන. නම සාමාන්‍ය යථාර්ථයේ කටේ තියෙන ආහාරය ගන්න. කටේ තියෙන ආහාරයට දැක්කොත් අපට ආසාවක් ඇති වෙන්නේ. රහතන් වහන්සේගෙන ඊටත් වඩා ගැඹුරට ගිහිල්ලා කටේ තියෙන ආහාරයටත් නෙවෙයි උන්වහන්සේ හිතේ තියෙන කොතෙන්ටද? ඒ ආහාරයේ රසය දැනෙන වෙලාවදී දන්නවා. අර ජීව විඥානේ නිරුද්ධ වෙච්ච තැනක මනෝ විඥානේ මේක තේරුම් ගන්න කියලා. ආනේ නිසයි කියන්නේ න පංචේ විඥානේහි කිංච ධම්මං පටිවිජානාති අඤ්ඤත්‍ර අබිනිපාතමත්ත via unable to recognize anything through five consciousnesses just contact චක්කු විඥාන සෝත විඥාන ගාන විඥාන ජීවහා විඥාන කාය විඥාන මේ වගේන් වෙන්නේ අබිනිපාත මාත්‍රේ විතරයි වන්න රූපේ ශබ්ද රූපේ ගන්ධ රූපේ රස රූපේ පොට්ටක් රූපේ කියලා අර මූලික ප්‍රාථමික දැනුම විතරයි එන්නේ මේ සියලක්ම හඳුනාගන්නේ දැනගන්නේ සබ්බේ ධම්මා මනෝ විඥාන ධාතුවෙන් එන්නේ සීලොම දේ දැනගන්නේ මනෝ විඥාණයෙන් දැනගන විතරක් නෙවෙයි ඒ මනෝ විඥාණයෙන් දැනගන්න මොහොතෙහි රූපය ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තියෙනවා ඒ මනෝ විඥාණය දැනුමට පාදක වෙච්ච ඇස රූපේ චක්කු විඥාණය කන සබ්දේ සෝත විඥාණය නාසයේ ගන්ධයේ ගහන විඥාණය දිව රසයේ ජීවහා විඥාණය කය පොට්ටම්බේ ආය විඥාණය සියල්ලක්ම ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තියෙනවා අහුත්වා සම්මුතං උත්පාන රවිසති පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙච්ච මොහොතක ස්කන්ධ පංචකයේ නිරුද්ධ වෙච්ච මොහොතක අපි මේ කටයුතු කරන්නේ ස්කන්ධ හතරකින් මනංච පටිච්ච ධම්මේ උප්පදිත මනෝ විඥාන කියන අවස්ථාව වේදනා සංඥා සංඛාර විඥානත් එක්ක මේ කරන ගම්දෙනවා මෙන්න මෙතෙන්ට මෙහෙට තියෙන එක තමයි සතිපට්ඨාන කියන අවස්ථාව සතිපට්ඨාන ගැන සඳහන් කරාදී සුවිශේෂ සූත්‍රයක් අපට මුණගැහෙනවා ඊය තමයි විභංග සූත්‍රය සංයුත්ත නිකායේ සතිපට්ඨාන සංයුත්තේ තියෙන විභංග සූත්‍රය ඉතාම වැදගත්. අපි 얘 ගැන පොඩි විස්තරයක් හතරෙන් පිටුවේ දක්වලා තියෙනවා. හතරෙන් පිටුවේ සතිපට්ඨානය, සතිපට්ඨාන භාවනාව, සතිපට්ඨාන භාවනා ගාමිනී පටිපදා කියලා මාතෘකාවක් ඇති. අන්න ඒකෙන් තමයි මේක විස්තර කරන්නේ. ඇත්තෙම මේ විස්තරය මහා සතිපට්ඨාන සූත්‍රයවත් එන්නේ නැහැ. මේ විස්තරය එන්නේ විභංග කියන ඉතාම කුඩා සූත්‍රයේ. බුදුහාම දේශනා කරනවා සතිපට්ඨානං හෝ භික්ඛවේ දේසිස්සාමේ සතිපට්ඨාන භාවනංච සතිපට්ඨාන භාවනා ගාමිනී පටිපදංච. මහණෙනි මා නුඹලාට සතිපට්ඨානයත් සතිපට්ඨාන භාවනාවත් සතිපට්ඨාන භාවනා ගාමිනී පටිපදාවත් දේශනා කරනවා කි. මෙන්න මේ තුන දැනගත්තොත් තමයි සැබවින්ම අපි සතිපට්ඨානය දැනගත්තා වෙන්නේ. සතිපට්ඨානය, සතිපට්ඨාන භාවනාව, සතිපට්ඨාන භාවනා ගාමිනී පටිපදාව. සතිපට්ඨානය කියන්නේ කාය, වේදනා, චිත්ත, ධම්ම කියන හතරේ සිට සබා ගැනීම. වර්තමානයේ තුල එක්ක කය ගැන, සිත ගැන, වේදනා ගැන සිතේදී හේව ධර්මතා ගැන සිත තියා ගැනීම සතිපට්ඨානයි. සතිපට්ඨාන භාවනා කියන්නේ මොකද්ද? අර සිහිය තියාගෙන ආයුණ ලක්ෂණ වශයෙන් අල්ලගත්තු මේ ගුවන්ට එක චේතන ලක්ෂණ වශයෙන් සමුදේ ධම්මානුපස්සී විරති, වය ධම්මානුපස්සී විරති කියලා බලන ක්‍රමයයි විපස්සනාවයි, විදර්ශනාවයි සතිපට්ඨාන භාවනා කියලා කියන්නේ. ඒක බොහෝ විට ඊට පාදක වෙන්නේ අතීතරම ඇස රූපේ චක්කු විඥානය කියන එක වර්තමානයේ අපි කියලා හිතාගත්තට අපි සතිපට්ඨාන භාවනාවට යනකොට බලන්නේ අපි බලන්නේ මේක නිරුද්ධ වෙච්ච දෙයක් ඇටියෙන්නේ මේක අතීතේ කාරණයක් විදිහට බලලා වර්තමානයේ මනෝ විඥාණයට පාදක වෙච්ච අතීතේ නිරුද්ධ වෙච්ච කාරණා විදිහට ඒව බලන්න. විදර්ශනා බොහෝ විට වැඩෙන්නේ අතීතයේ නිරුද්ධ වෙච්ච රූපය පිළිබඳව. නැත්තම් කර්ම දායදයක් ඉදිරියට ලැබිච්ච නිරුද්ධ වෙච්ච ස්කන්ධ පිළිබඳව. එහෙම බලන ගමන් අනිත් පැත්තට වර්තමාන මනෝවිඤ්ඤාණයත් අපට විදර්ශනා කරන්න පුළුවන්. ඒක අපි වර්තමානයේ කිව්වට වේගෙන් මේක යනවා හිත. එක හිතකින් අනිත් එක හිතනකොටම අර සිතුවිලි ඉක්මල ගිහිල්ලා නමුත් අපට අංශ විදියක ගන්න පුළුවන් වර්තමානයේ කියන මනෝවිඤ්ඤාණය එතන සත්‍යසත් විපස්සති කියන්නේ මේකයි. එතනත් මේ මනෝවිඤ්ඤාණය අප විපස්සනා කරමින් එතකොට ඒකාන්තිකෙන් අතීතාන්තයනුත් නිදහස් වෙනවා. අනාගතයන්තේ එන්න තියෙන දේවල් වලින් යථාක් වෙනුවෙන් දකිනවා. වර්තමානයේ මනෝවිඤ්ඤාණයත් නිදහස් වෙනවා. සියලගේම නිදහස්. නාම රූප දෙකෙම නිදහස්. ඔහෝ අනිමිත්ත ශුන්්‍යත අපහිත විදියට කිසිම දෙයක් ඔහෝ සාර වශයෙන් ගන්න නැහැ. කිසිම දෙයක් නිත්‍ය වශයෙන් ගන්න නැහැ. කිසිම දෙයක් බාහිර ලෝකයේ ඇතැයි කියලා ගන්න නැහැ. කිසිම තැනක උට විඥානක් පිටියක් වෙන්නේ නැහැ. අනිමිත්ත ශුන්්‍යත අපහිත විදියට ඔබ බලන්න. මෙන්න මේ විදියට කායනපස්සනයෙන් පටන් අරන් ඔහෝ වේදනපස්සනාවට ගිහිල්ලා වේදනාවේ සැප දුක් උපේක්ෂා ආදී සියලු වේදනා සාමච නිරාමස ආදී සියලුම වේදනායි නේවා වේදනාවට හිත තියලා බලනවා. බලන ගමන්ම ඒ වේදනාවට හේතු වෙච්ච ස්පර්ශ පස්ස සමුදය වේදනා සමුදය පස්ස නිරෝධහ වේදනා නිරෝධෝ කියලා බලනවා. කුමන හෝ සැප දුක් උපේක්ෂා වේදනා පාවනම හෝ දන්නවා ඔව් වර්තමානයේ වේදනාවට විතරක් නෙවෙයි හිත තියන්නේ ඒ වේදනාවට පාදක වෙච්ච ස්පර්ශය ගැන බලන්නේ. ස්පර්ශය නිසා වේදනාව හටගත්තේ ස්පර්ශ නිරෝධයෙන් මේ වේදනාව මෙතනම නිරුද්ධ වෙනවා කියලා දකිනවා. වේදනාව දිගට යන දෙයක් නෙවෙයි හේතු නිසා හටගෙන හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුද්ධිතය කියන තත්ත්වය උදාගෙන. ඊළඟට වේදනාවේ නිරෝධය දැකපු කෙනා විඥානය පැත්තට යනවා. සරාග වීතරාග සදෝෂ වීත දෝෂ ආදී මේ සියලු සිත් ඔහු ඒ විදිහටම බලනවා. බලලොහු ඒකේ තනිතිතාය බලනවා. බලලා අවසාන වශයෙන් ඔහු සමෝහං වා වීත මෝහං වා වශයෙන් බලනවා. දැන් ඉන්නේ මෝහය සහිතවද මෝහය නැතුවද කියලා බලනවා. කොහොමද බලන්නේ? යමක් ගැන තේරුම් ගන්නකොට රූපයක් එක්කනම් තමන් හිතාගෙන ගැට ගහලා ඉන්නේ. තමන් දන්නව මොහෙන් ඉන්නේ. මේ රූපේ දැන් ලෝකෙ කොහෙවත් නැහැ තමන් තේරුම් ගන්න. මේ ඇහැට පේන රූපේවත් මේ මොහොතේ දැන් පේන රූපේ නෙවෙයි. ඒක ස්වල්ප මොහොතකට කලින් ඇසෙන්ගත් රූපය. මේ වෙලාවෙත් මේ තේරුම් ගන්න රූපය මේ සම්දයත් නිරුද්ධ වෙච්ච මොහොතක මනෝවිඤ්ඤාණය තේරුම් ගන්න කියලා දකිනවා. අන්නේ තෙපොහු ගැඹුරින්ම හිත තියනවා. දැන් තමන් ඉන්නේ අවිද්‍යාවෙන්ද ප්‍රඥාවෙන්ද කියලා බලනවා. නැත්තම් මෝහෙන්ද මෝහේ නැතුවද ඉන්නේ කියලා බලනවා. මේක තමයි සැබවින්ම තමන් ගැන කරන ආත්ම ගවේෂණය. මේක තමයි සෑම රිසර්ච් එක එක්ස්පෙරිමන්ට් එක. අත්තානං ගවේෂයාද කියන්නේ මේකයි. බුදුහාඳුරෝ මේ තමන් ගැන ගවේෂණය කරන්න කියුවේ එක මෙතෙන්ට සම්බන්ධ කරන්න පුළුවන් අපට. මෙන්න මේ සමෝහ වීත මෝහ බලලා අවසාන වශයෙන් බලන්නේ කොහොමද? විමුත්තං වා චිත්තං විමුත්තං චිත්තං නිපජානාති. අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තං නිපජානාති. හිත දැන් මිදෙලාද නොමිදෙලාද තියෙන කියලා බලන්න. අවිද්‍යාවෙන් හිටියොත් මිදෙල නැහැ. අවිමුත්තං වා චිත්තං ප්‍රඥාවෙන් හිටියොත් විමුත්තං වා චිත්තං. ඔන්න ඔතෙන්ට සතිපට්ඨානෙ අපි සම්බන්ධ කරගන්න. සතිපට්ඨානෙ දෙගෙන මෙතෙන්ටම අපි හිත තියන දක්ෂණවතින් අපට වේගයෙන් අවිද්‍යාව දුරු කරන්න පුළුවන්. අවිද්‍යාව දුරු කර පමණට ලෝභ දේශ දෙකක් දුරු වෙනවායි. අමුතුවෙන් ඒකට උත්සාහයක් අවශ්‍ය නැහැ. මුලදී අපි අනුපූර ප්‍රතිපදාව යනකොට රාග දේශ දුරු කරන තමයි අසුබය මරණානුස්සතිය නැත්නම් මෛත්‍රිය ආදී කමඨණක් වඩන්නේ. හැබැයි කෙනෙක් ප්‍රඥාවන්ත නම් මේ ධර්මයේ දන්නව නම් ඌට ඍජුවම මේ චිත්තාන පස්සනාව හෝ ධම්මාන පස්සනාව පැත්තෙම වැඩේ පටන් ගන්න පුළුවන්. වේගයෙන් මොහුගේ අවිද්‍යාව දුරු කරන මට්ටමට යන්න පුළුවන්. ඒ දුරු කරන මට්ටමට රාග දේශයේ කඩ වෙනවා. මේන් ස්විච් එක ඔෆ් කරනකොට අනිත් පොඩි පොඩි හීටරේ, මයික්‍රෝවේව් එක, ෆ්‍රිජ් එකේ මම මුලින්ම ඔෆ් කරන්න ඕනේ. මේන් ස්විච් එක වගේ තමයි අවිද්‍යාව. ෆ්‍රිජ් ස්විච් එක වගේ. මේන් ස්විච් එක ඔෆ් කර ගමන් අනිත් ඒවා ඉබේම ඔෆ් වෙනවා. ඒ නිසා මෙහෙම ප්‍රඥා භාවනා විදිහට අපි වඩනකොට අපිට ලෝභ දේශ වලට ඉතුරු වෙනවත් නැනක් නෑ. ලෝභ දේශ හටගන්නේ කොහේද? කොමක් හෝ රූපයක් පතිත වෙලානේ. ඒ නිසා තමයි සඳහන් කරන්නේ පෙරදිගින් නැගෙන හිරු බටහිර පැත්තේ පිටියක් තියෙනවා නම් බටහිර පැත්තේ පිටියට වදිනවා. පෙරදිගින් හමන හිරු බටහිර පැත්තේ පිටියක් නැත්නම් ඒ ගහක තියෙන ඡායාව වතුරකට වදින. පෙරදිගින් හමන සූර්යාට වදින්න භූමියක්වත් වතුරක්වත් නැත්තුතින් නැති වුණොතින් ඒ ඡායාව වැටෙන්නේ වැටෙන්නේ ස්ථානයක් නැහැ. අන්න ඒ වගේ තමයි ඇහැටෙන රූපය චක්කු රූපාදී මේ දේවල් වැටුමට පස්සේ ඒක රැඳෙන භූමියක් නොතිබ්බොත් ස්පර්ශ සමුදියේ තැනක් නොතිබ්බොත් ඒවා පිහිටන තැනක් නැහැ. විඥානක්තියක් වෙන තැනක් නැහැ. ඒත් එක්ක මේව දිය වෙලා යනවා. හැබැයි මතකයේ කියන එකට ගැටලුවක් නැහැ මේක. හිතේ තියෙන විශේෂ චෛතසිකයක් සති කියන එක සති කියන එකට ඕනම කාලයක දෙයක් මෙනෙහි කරන්න පුළුවන්. ඒක මේ මොලේ ටික නැති වෙලා ගියත් කල්ප ගණන් අතීතයේ වුණත් මෙනෙහි කරන්න පුළුවන්. අතීත ආත්ම බහල සීකරන්නේ ඔයහට දෙහිත පිටවන්නේ. අතීතේ හිටියගේ මොලේටද පිටවන්නේ නැහැ නේ කොහෙවත් නැහැ නේ මොලෝකෙ. මේ හිතට පුළුවන් වර්තමාන හිතට පුළුවන්කම තියෙනවා. ඒ අතීත ඕන දෙයක් මෙනෙහි කිරීමේ හැකියාවක්. ඒක තමයි සතිපැසිගේ ලක්ෂණය. ඒ සතිය සතිපට්ඨානේ වැඩිම වශයෙන් සතිය දිනු වෙනවා. සතිය නෙමෙයි වරද. බුදුදහමේ කිසිම තැනක දෙයක් අමතක කරන්න කියලා නැහැ. අමතක කරන්න කියලා නැහැ. සතිපට්ඨානේ දිනු වෙන්න මතකේ දිනු වෙනවා. අවිඥාලාභී රහතන් වහන්සේ කෙනෙකුට මහා කල්ප 500ක් ආවසර බලන්න පුළුවන්. මහකල්ප 500. බුදුරජාණන් වහන්සේගෙන උට සීමාවක් නැතුව ඕනම අතීතයක් ක්ෂණිකව ඒ තැනට ફોકસ කරලා මෙනෙහි කරන්න පුළුවන්. සිහි කිරීම මතකෙන ගැටලුව. යමක් මතක් කරනකොට ඒ දේ ලෝකේ කොහේ හරි තැනක ඇතේ කියලා අනුවණින් ගැනීමයි ගැටලුව. ඒ අවිද්‍යා පාදක ගන්න කේ නිසා තමයි තෘෂ්ණා දෘෂ්ටිමාන ප්‍රපංච හටගෙන දුක හටගන්න භවයට යන. ඕනෑම අතීත දෙයක් සිහි කරන්න පුළුවන්. සිහි කරන මොහොතේම තමයි දන්න මේ සිහි කරන තමගේ මනෝවිඤ්ඤාණය කියන්නේ. දැන් කොහෙවත් තියෙන දෙයක් නෙවෙයි කියන්නේ. ඒ නිසා බාහිර කාටවත් ඇඟිලි දික් කරන්න යන්නේ නැහැ. මේ හේතුඵල සිද්ධාන්තයේ මේ සිද්ධිය විතරක් ප්‍රකාශ කරලා තමන් විරාගී පුද්ගලෙක් ඉදිරියට ඉන්නවා. අනාත්ම ලෝකෙක, අනිත්‍ය වූ ලෝකෙක, නිරුද්ධ වෙච්ච ලෝකෙක වූ සිද්ධියක් සඳහන් කරලා ඒකෙන් ගත හැකි ආදර්ශයක් පිටොත් ඒක සඳහන් කරලා ඒ අහන අයට රාග දේශ ඇති නොවන විදියට කටයුතු කරනවා. මේක තමයි ආර්ය උතුමගේ ලක්ෂණය. මෙන්න මේ විදියට ගිහිල්ලා අපි වේදනුපස්සනයෙන් පස්සේ චිත්තානුපස්සනාවට ගිහිල්ලා චිත්තානුපස්සනයෙන් පස්සේ මහා සතිපට්ඨාන සූත්‍රය දැක්කින ධම්මානුපස්සනාව. එතෙන්නේ නීවරණ තියෙන නීවරණ තියෙන බවට දන්නවා. නූපන් නීවරණ ඇතිවන බවට දන්නවා. ඇතිවෙච්ච නීවරණ දුරු වෙන විදිය දන්නවා. දුරු වෙච්ච නීවරණ නැවත නොයන විදියටත් ඔහෝ නෝනින් මෙනෙහි කරමින් මේ සතිපට්ඨානය වඩනවා. ස්කන්ධ පංචකේ හට ගැනීම නිරෝධයෙන් දකිනවා. ආයතනවල අසාදී ආයතන, රූපාදී බාහිර ආයතන මේ සියල්ලක්ම හේතු ඇති කල්හි හටගෙන නිරුද්ධන ආකාරය දකිනවා. ඒ වගේම බොජ්ජංගය දකිනවා. තියෙන බොජ්ජංගය දකිනවා. නැති බොජ්ජංගය ඇති වෙන විදිහට දකිනවා. ඇති බොජ්ජංගයේ වර්ධනය වෙන හැටි දකිනවා. බොජ්ජංග ටික තමන්ගේ ජීවිතයේහි අංගපස්සංග බවට පත් වෙනවා. ඔහු බොජ්ජංගයන් සමග ජීවත් වෙන කෙනෙක් වෙනවා. ඊට පස්සේ චතුරාර්ය සත්‍ය දකිනවා. අර සුතමේ ඥාණයෙන් අසා දැනගෙන හිමිච්ච දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මෙන්න මේ චතුරාර්ය සත්‍ය ඔහු දැන් ඇඩ්‍රස් එක දාගෙන ගමනාන්තයට ගිහිල්ලා අර දුක්ඛේ ඥානං සමුදය ඥානං නිරෝධේ ඥානං මග්ගේ ඥානං කියලා සම්මා දිට්ඨියේදී අසා සුතමේ ඥාණයෙන් දැනගත්තු එක මැප් එක දාගෙන ගමනාන්තයට ගියාන පස්සේ ඔන්න දැන් පේන්න ගන්නවා අර දැකපු දුක්ඛ සත්‍ය සමුදය දුකේ හට ගැනීම නිරෝධය මාර්ගාශ්‍රේ මාර්ගය සියලකම සම්පූර්ණ කරලා ඒ සියල්ලක්ම තමා විනිවිද දකින කෙනෙක් බඩපත් වෙන තෘෂ්ණාව හට ගන්නවා නම් හටගන්නේ ඇස රූපයේ චක්කු විඥානයේ චක්කු සම්පත්තියේ චක්කු සම්ප්‍රසය වේදනා රූප සංඥා රූප සංචේතන රූප තණ්හා රූප විතක්ක රූප විචාර 10ක් වෙනවා ඇහැට 10යි කනට 10යි නාසයට 10යි ආයතන 6ට 60යි ලෝභයක් හට ගන්නව නම් හටගන්නේ ඔන්න ඔය ටිකේ එත් නිවිසමානා නිවිසති එත් නිරුජ්ජමානා නිරුජ්ජති නිරුද්ධ වෙනව නම් නිරුද්ධ වෙන්න තියෙනෙත් මෙන්න මේ 10න් තමයි තෘෂ්ණා දෘෂ්ටි ආදී දුර වෙන්න තියෙන්නේ කියලා දෙපැත්තම දකිනවා සමුදය සත්‍ය දුක නිරෝධ සත්‍ය දැකලා ආරක්ෂණ මාර්ගයේ භාවිතයේ ඉහෙලෙන්න දැකලා ඒ අංග සියල්ලම එකම ලයින් එකට එම් වශයෙන් කොහොම ක්‍රමානුකූලව සංයෝජන දුරු කරමින් ධර්ම මාර්ගය ඉදිරියට යනවා මෙන්න මේක තමන්ගේ ජීවිතයේ වාසය කරන භූමිය බවට පත් කරගන්න තමයි බුදුහාමුදුරුව අපට නිතරම අනුශාසනා කළේ කොහොමද ඒ තමයි දේශනා කරන අපට ගෝචරේ භික්ඛවේ චරිත සකේ පෙට්ටිකේ විශේෂය කියලා දේශනා කළේ මේකයි තමන්ගේ පියාගේ බුදුරු බිමේ වාසය කරන්න කියලා සකුණගේ සූත්‍රයේ දේශනා කළේ මෙන්න මේ සතිපට්ඨාන නැවත භූමියේ වාසය කරන්න මේක තමයි කරදර කම්කටොළු අඩු බාහිර ලෝකයෙන් ගැටළු ඇති නොවන භූමිය සේම භූමිය අබේ භූමිය විදියට බුදුහාම දේශනා කළේ සතර සතිපට්ඨාන. අනේ සතිපට්ඨානේ වැඩිම තුලින් අනිච්චතෝ අනුපස්සතෝ නිත්‍ය සංඥං පහේති. අනිත්‍ය වශයෙන් නොනින් මෙනෙහි කරනකොට නිත්‍ය සංඥාව දුරු වෙනවා. මේ ආදී වශයෙන් කරුණු හතක් ඉස්තර කළා තියෙනවා. මේ අනිත්‍ය ආදී වශයෙන් මෙනෙහි කරන ආකාරය සතිපට්ඨානේ වැඩිම වශයෙන් මේ ධර්ම මාර්ගය අපට ටිකෙන් ටික ඉදිරියට යන්න පුළුවන්. ඉතින් මෙහි අවසානය තමයි සතර ආහාරය ප්‍රකට කරගෙන ස්කන්ධ පංචකයේ මනමින් දැනගෙන සතර ආහාරයෙන් නිදහස් වෙලා නාම රූප පිරිසින් දැනගෙන සංසාරයේ දුකෙන් නිදහස් වෙන මාර්ගය තමයි මේ සතිපට්ඨාන පිළිබඳව අපට දේශනා කළේ. ඒ සඳහා ප්‍රධානතම මාවත මේ සතිය සම්මා සතියක් වෙන්නට ඕන. ඒ සම්මා සතිය ආරිෂ්ඨික මාර්ගය අංගයක් වෙන්නට ඕන. ඒක සම්මාදිට්ඨිය පුරේ යවන් කියපු විදිහට සම්මාදිට්ඨිය පෙරමුණ යන්නට ඕන. ඒ සතියට කලින් සීලයක් දර්ශනයක් තියෙන්නට ඕන. එතකොට අපි සම්මාදිට්ඨිය පිළිපදිනවා නම් නිකන් නෙවෙයි. ඒක සම්මාදිට්ඨි සම්මා සංකප්ප වාචා කම්මන්ත ආජීවාදී මෙන්න මේ කරුණ වලින් සුපෝෂණය වෙලා වායාම සති සමාධියෙන් අර්ථවත් වෙලා සම්මා ඥාන සම්මා විමුක්ති කරා යන ධම්මයක් වෙන්නට ඕන. මෙහි අවසානය තමයි අපි හැම මොහොතකම මේ ගැන උපරිම විශ්වාසය තියෙන මේ දර්ශනයේ පෙරමුණේ සබාගෙන මේ විෂන් එක මේ මැප් එක මේ අවසාන ගමනාන්තය ඩෙස්ටිනේෂන් එක නාම රූප නිරෝධයට හිත තියමින් වර්තමානයේ තෙන්ට යෑම සඳහා සතිපට්ඨාන ගැන පූර්ණ විශ්වාසයෙන් ධර්මය ගැන උපරිම විශ්වාසයෙන් සතිපට්ඨානය තමා තමන හැම පියවරක් පාසා එකතු කරමින් අවසානයේ ඒ සතිපට්ඨානය සෝ සතෝ වාස සති සතව පස්ස සති කියපු විදිහට තමන්ගේ ආස්වාස ප්‍රසාසයට උපරීම වටිනාකම සාධාරණ කිෂ්ඨ කරනවා. ගන්න හැම හුස්ම පෙදක් පාසාම සතිමත් බව මයින්ඩ්ෆුල්නස් එක එකතු කරනවා. ඒක තමයි අපි අමතාපර ලබා දෙන්න පුළුවන් උපරිම ගෞරවය. අම්මගෙන් ලැබිච්ච හුස්ම ටිකට අපට මීට වඩා ඉගෙන ගෞරවයක් ලබා දෙන්න. ඒ වදන හැම සතිපට්ඨානයේ මොහොතකම අපේ අමතාක කොහේටියත් මේ ආත්ම භාවය අමතාක විතරක් නෙවෙයි මුළු සසර ගමනේම අසංකේය වූ අප්‍රමාණ වූ අමල තාත්තරට පින් වැඩෙන මහා කුසලයක් වෙනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේටත් අතීතේ රහතන් වහන්සේලා ඇතුළු ආර්ය ශ්‍රාවකයන්ටත් අපට කරන්න පුළුවන් උපරිම කෘතඥතාව. අන්න ඒ සතිපට්ඨානය අපි ප්‍රයෝජන ගන්න ගමන් මේක හරියට සීලේ සහය දීමේ තරගයක් වගේ මේ බැක්මක අනිත් කෙනාටත් අපි දෙන්නත් ඕන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මක්ඛාදේව සූත්‍රයේදී දේශනා කරනවා ඔබ මේ ශාසනයේ අවසාන පුද්ගලයා වෙන්න එපා කියලා. ඒ කියන්නේ ඔබේ ජීවිත කාලයේදී මේ ශාසනය නැති වෙලා යන දෙන්න එපා. ඊළඟ කෙනාට මේකේ බැටන් එක දීලා තමයි අපි ඇස් දෙක පියාගන්න ඕන. ගණාතීතයයි නිසායි අපට මේක ලැබුණේ. අපේත් වගේ කියමු මේක ඊළඟ අයට උරුම කළ දීලා අපේ ගමන නිවාටපත් කිරි. ප්‍රශ්න තියෙනවා වැඩිපුර විද්‍යාත්මක ගන්න තමයි තියෙන්නේ ගැප් සාකච්ඡා අපි තමයි දැන් මේක නදාලා ඇත්තෙම අපි අර කියපු රෙෆරන්ස් ටික නැවත බලන්න පුළුවන් නම් දැන් මහා සතිපට්ඨාන සූත්‍රය වගේම මජ්ක්‍ධිම නිකායේ තියෙන සතිපට්ඨාන සූත්‍රය ඊළඟ සංයුත්ත නිකායේ සතිපට්ඨාන සංයුත්තය අංගුත්තර නිකායේ සතිපට්ඨාන වග්ගය පටිසම්භිදා මග්ගයේ තියෙන සතිපට්ඨාන කතා විභංග ප්‍රකරණයේ තියෙන සතිපට්ඨාන විභංගය මේ වගේ බොහෝ තැන්වල කරුණෝ තවදුරටත් අපට වැදගත් වෙනවා මේක දිනු කරගන්න. දහමේ තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි අපි කුමන කාරණේ වැඩුවත් අපි සැබෑලෙසම නිවන් මාර්ගට ඒක ඇවිල්ලා තියෙනට ඕන. ඒක ඇවිල්ලා තියෙනද කියලා බලන ලක්ෂණ තමයි විවේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං, උසංග පරිණාමී කියන මේ ලක්ෂණ ටික. සතිපට්ඨානෙ වැඩුවත්, සතර සම්මා ප්‍රධාන වේදියේ වැඩුවත්, සතර ඉද්ධපාදේ වැඩුවත්, පංචේන්ද්‍රිය, පංචබල, සත්‍තපොඥාංග, අරහත් මාර්ගයේ සමත භාවනාව ඒ මොකක් වැඩුවත් අප බුද්ධ ශාසනය තුල නම් ඒක වඩන්නේ ඒ වඩන හැම දෙයක්ම විවේක නිත්‍යත, විරාග නිත්‍යත, නිරෝධ නිත්‍යත, වස්සාත පරිණාමය වෙන්නට ඕන. ඒ වගේම සීලංච සුවිසුද්ධං දෙතිඳු යුභාක්‍ය විදියට සීලෙන් පිරිසුදු වෙන්නටත් ඕන, දර්ශනෙන් විජු වෙන්නටත් ඕන. චතුරාර්ය සත්‍ය පිළිබඳ දර්ශනය ඒ විෂයනේ ඇතුව තමයි මේ හැමදේම කරන්නේ. දුක හටගන්නේ කොහොමද? දුක නිරුද්ධ වෙන්නේ කොහොමද? අවිද්‍යාවෙන් බැලුවොත් දුක හටගනව ජරා මරණ වලට යනවා. ප්‍රඥාවෙන් බැලුවොත් නිරෝධ වෙච්ච දෙයක් එක්ක බැලුවොත් දුක නිදහස් වෙනවා කියන දර්ශනය. මෙන්න මේ දර්ශනයම පෙරමුණේ තබාගෙන තමයි අපි හැමදේම කරන්නේ. ආනාපානසතිය වඩනවා නම් ওই පරිසරයේ තමාගෙන ඔය උපක්‍රියස 18 ආනාපාන සතිය වැරදෙන ස්ථාන 18ක් ඔය තියෙන්නේ. ඒක හොඳට වාර කීපයක් කියවලා සිංහල පරිවර්තනයක් කියනවා කාලයකට බලන්න පොඩි සම්මලවන්ගේ ආනාපාන සති කතාවේ කියලා දෙක ළඟ තියාගෙන බලවල හැම කරුණක්ම निराකරණය කරගන්න බලන්න. අපි අපහස වගේ වතුන සාකච්ඡා කරමු. එහෙනම් හොඳයි නබ බොම්පින් අපි එහෙනම් අදට මෙතනින් නිවාඩු පත් කරමු. සත්‍ය බොජ්ජංග ධර්ම වැඩිලා ඉවර වෙන්නේ රහත් භාවයේ එක්ක නේද? රහත් භාවයේදී තමයි උපරේම පරිපූර්ණත්වයට යන්නේ. සත්‍ය බොජ්ජංග විතරක් නෙමෙයි. ඒ ඔක්කොම ටික. සතර සතිපට්ඨානේ, සතර විද්ධිපාද, සතර සම්‍යප්පදාන වීරිය, පංචේන්ද්‍රිය, පංචබල, සත්‍ය බොජ්ජංග එහෙම වැඩිලා ආරෂ්ඨික මාර්ගයේ අංගයක් බවට පත් වෙන ඒ අටම එකම ලයින් එකකට එන අවස්ථා හතරක් තමයි මාර්ගඥාන අවස්ථාව. සෝතාපට්ටි මාර්ගයේ, සකදාගාමි මාර්ගයේ, අනාගාමි මාර්ගයේ, අරහත් මාර්ගයට ගිහිල්ලා ඊට පස්සේ අටංග සමන්නාගතෝ සේකෝ අරහත මාර්ගඥානෙ දක්වාම අංගයක් විදිහට තිබෙක දසංග සමන්නාගත වරහ කියලා අරහන්ත ඵලයට පත් වීමත් එක්කම ඒතනත්තාගේ අංග 10ක් තියෙනවා සම්මා ඥාන සම්මා විමුක්තිත් එක්ක විමුක්තස්මින් විමුක්තිමිති ඥානං කියපු විදිහට මේකේ දර්ශනයක් තියෙනවා භාවිතයක් තියෙනවා ප්‍රතිඵලයක් තියෙනවා විෂන් මිෂන් ඇන් රිසල්ට් ඒ රිසල්ට් එක තමයි විමුක්ති විමුක්ති ඥාන කියලා කියන්නේ ඒක වඩන එකක් නෙවෙයි මේ සමාධියෙන් ප්‍රඥාවෙන් ඉහළට ගිහිපු තැනක ඊට ලැබෙන බෝනස් ටික ප්‍රතිඵලය තමයි සම්මා ඥාන සම්මා විමුක්ති කියලා කියන්නේ අන්නේ තැන්ට එනකම්ම මේ අංග ක්‍රමයෙන් වැඩෙමින් යනවා එහෙම වුණත් අර සමාධියේ කියන ඥාන මට්ටමින් හතරවෙනි ධානය හෝ අරූපාවචර ධාන මට්ටම් කියන ඒවා සමහර අයට නොලැබෙන්න පුළුවන් මේ ගමන යද්දී. ඒ නිසා තමයි සමහර අය සුස්ක විදර්ශක කියලා අපි කියුවේ පඤ්ඤා විමුක්ති කියලා. කියන්නේ සමහර අය දිබ්බ චක්කු ඥානය, පුබේ නිවාස ඥානය නොතිබ ආසවක් ඥානෙන් විතරක් නිවන් දකින්නේ නැහැ කියනවා. එහෙමයි කියන සූත්‍රවල සඳහන් වෙනවා. අර සමාධියේ ඊනටම නොගියට ප්‍රථම ධාන මට්ටමට උන් සමාධිය දිනු වෙනවා. අනිත් ධානාංග යම් කිසි වෙනවක මාර්ගඥාන අවස්ථාවකදී ඔවුන්ට වැඩෙන්න පුළුවන්. නමුත් ආම වශයෙන් ප්‍රථම ධාන මට්ටමට නීවරණ දුර්වල තමයි හැම මාර්ගඥානයකදීම සංයෝජන ප්‍රහින වෙන්නේ. සංයෝජන ප්‍රහින කරන මට්ටම එනකොට අර විතක්ක විචාර ප්‍රීති සුඛ කියන ධානාංග මත පීඩලා කාමච්ඡන්දන නීවරණ විස්කමන වශයෙන් ප්‍රහින වෙච්ච මොහොතක තමයි යතනකට මාර්ගඥානෙ පහළ වෙන්නේ. අනිත් කාරණා බොහොමයක් වර්ධනය වෙමින් යනවා. විශේෂයෙන් බොජ්ජංග සහ මාර්ගාංග ඔහුට වැඩෙන මට්ටමට යනවා. මෙහෙම හොඳයි එහෙනම් බොහොම පිං කාලය මග්ගිය. හොඳයි බොහොම පිං. එනිසා අපි සිදු කරගත් මේ සියලු පිං අපනම් මේ ගියේ ඥාතින්ටද පිං හැම දෙවියන්ට නමෝදන් වේවා කියලා අපි සාදු කියන ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. රැස් කරගත් මේ සියලු කුසල ධර්මවල බලයෙන් තේ ස්වාමීන් වහන්සේලා ඇතුළු හැම දෙනාටම මෙලොව ජීවිතයේ සතුට සැනසීම යහපතක් ඉතාම ඉක්මන් භවයකදී මේ සම්බුද්ධ ශාසනය තුළදීම ධර්මාවබෝධය සිදු කිරීමට මේ සියලු කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. දුක්ඛං පඤ්චා ච නිර්දුක්ඛා භයං පඤ්චා ච නිර්භයා සෝකං පඤ්චා ච නිස්සෝකා වන්තු සම්මේ පිපානිනෝ දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොලින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා හැම දෙනාටම තුනුවන් සරණයි.